2013 වසරේ පළවෙනි මාසේ අද 29 වෙනිදා භාවනා වැඩසටහන. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමට. ඒ මුලින්ම ඇති කරගත යුත්තේ දර්ශන සම්පත්තියෙන් බව තේරුම් ගන්නට ඕන. දර්ශන සම්පත්තියක් නැතිව කිසිම විද්‍යාමාන ගමනක් නැහැ. මූල් වන්නේ දර්ශන සම්පත්තිය. අපගේ භෞතික ලෝකයේ ගමනකට උනත් මුලින්ම හේතුකාරක වන්නේ දර්ශන සම්පත්තියයි. ඉන් පස්සේ තමයි ක්‍රියාව යොදවන්න පුළුවන්කම තියෙන්නේ. එමනම් මුලින්ම ඔබ නිවන යනු කවරක්ද? ඒ නිවන් මගට යා යුතු ප්‍රතිපදාව කවරක්ද? කෙසේ සඳහා ගමන් කළ යුතුද? එෙහිදී අපට හමුවන බාධාව මොනවාද? ආදී කොට ඇති කරුණු මනාව දැනගෙන සිටිය යුතුය. එක සාමාන්‍ය ගමනක් යන කෙනෙකුටත් ඒ හා සමානවම ඒ ගමන් මඟ පිළිබඳව දැන හඳුනා ගත යුතුය. මුලින්ම පින්නතුනේ තමන්ට දැක්ම කියන එක පහළ වෙන්න ඕන. මේ ප්‍රඥා ඇස කියන එක අවදි වෙන්න ඕන. ප්‍රඥා ඇස කියලා කියන්නේ කරුණු කාරණා විමසා තේරුම් ගන්නා වූ ගුණයක්. එයා ළඟ ඒ විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ, කරුණු ප්‍රඥාවෙන් දැක හඳුනා ගන්නා, සැක දුරු කරලා හඳුනා ගන්නා වූ ගුණයක්. එමනම් ඒ ප්‍රඥා ගුණය මේ හැම දිනාටම තිබිය යුතුයි. ඉතිරි නැතිව, සැක නැතිව යමක් දකීමේ හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ සැක හිතෙද්දි සැක නැතුව ඉන්නව නෙමෙයි, නෙවැරදිව පිරිසුදුව යමක් දත් කල සැක ස්වභාවයෙන් නැති වෙනවා. අන්න එවැනි අවස්ථාවක් අපි හැමදෙනාටම තිබිය යුතුයි. නිර්වාණය පිළිබඳව බොහෝ දෙනෙකුට අදහසක් නැත්නම් ඒ අදහස ඇති කරගන්න ඕන පින්තුනේ. ඒ අදහස මුදුන්පත් වීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කරුණු කාරණා සොයාගෙන යන්න. සමහර උදවියට ස්වභාවයෙන් නිර්වාණය කියන්නේ කොහොමද කියලා බුද්ධිමේ වශයෙන් ඡායා මාත්‍රයක් තියෙනවා. සමහර අයට ඔය නිවන ප්‍රාර්ථනා කළාට මොකද්ද, මොන හැඩයකින්, මොන ගුණයකින්, මොන ස්වභාවයකින් තියෙන දෙයක්ද කියලා අඳුම තරම හිතට හිතෙන්නේවත් නැහැ. ඔහේ නිවන් සුව ලැබේවා කිව්වම සාදු සාදු කියනවා. බොහෝ අය හිතන්නේ ඉතින් උපදින් නැතුව ඉන්නවා නම් හරිනේ කියලා. උපදින් නැතුව ඉන්න බෑ. රහත් වෙන්න එපැයි හැම කෙනෙක්ම අරහත් භාවයට පත් වෙන්න ඕන. ඉතින් ඒ අරහත් භාවයට පත් වෙන ක්‍රමයක් ගැන මුකුත් හිතන්නේ නැහැ. මෙහෙම පින් දහම් කළාම බුදුහාමුදුරු ළඟට ආව මැජික් එකෙන් නිවන් දක්වයි කියලා හිතන් ඉන්නේ. එහෙම බෑ. ප්‍රඥාව දියුණු වෙලා තිබුණොත් විතරයි බුදු කෙනෙක් හමු වුණත් නිවන් දකින්න හැකියාව තියෙන්නේ. මුලින්ම තමයි නිර්වාණයේ ස්වභාවයක් තමයි අපි තේරුම් කරගන්න ඕන. නිර්වාණයේ ඇති තැනට හිරුසඳු පායන්නේ නැහැ. නිර්වාණයේ ඇති තැනට හිරුසඳු පායන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් දැන් ඒ එවන් වූ ධර්මයක් තමයි ඔබ අවබෝධ කරගන්න තියෙන්නේ. ඔබට වෙන දෙයක් නෙමෙයි. එවන් වූ ධර්මයක් තමයි ඔබට අවබෝධ කරගන්න තියෙලා ඔබ කල්පනා කරන්න. දැන් හොඳට විමසුන් නොවනින් බලන්නකෝ, හිරුසුදු පායන්නේ නැති අවස්ථාව කොහෙද තියෙන්නේ, කොතනද තියෙන්නේ කියලා ටික වෙලාවක් මොහොතක් කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා එතෙන්ට පැමිණීමක් නැහැ. ඒ ස්ථානයට පැමිණීමක් නැහැ. කියන්නේ පැමිණෙන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අන්න එවැනි තැනක් තමයි ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. කෙනෙකුට එන්න බැරි තැනක්. දැන් හඳට ඉරට වුණත් යමක් හරි කෙනෙක් හරි යවන්න පුළුවන්. ඈ යම් තැනක් තියෙනවා නම් එතෙන්ට කෙනෙක් හරි යම් යානයක් හරි යවන්න පුළුවන්. දැන් මේ නිර්වාණය කියන තැනට කිසිදු දෙයක පැමිණීමක් නැත. කිසිම දෙයක පැමිණීමක් නැත. ඒ කාරණේ ගැන සිතන්න බලන්න. ඊළඟ කාරණේ තමයි එතනින් පිටවීමක් නැත. වෙන්වීමක් වෙන්ව යෑමක් නැත. එතකොට පැමිණීමක් නැහැ එතෙන්ට. එහෙම නැත්තම් ලබා ගන්න දෙයක් නෙමෙයි. එහෙම නැත්තම් එතනින් පිටව යන ස්වභාවයකුත් එතන නැහැ. පැමිණීමකුත් නැහැ පිටව යන ස්වභාවයකුත් නැහැ. ඒ ගැන කල්පනා කරලා බලන්න. මේ නිර්වාණය තියෙන තැන තියෙන ස්වභාවය. දැන් මේ නිර්වාණය යම් සංඥාවකට දැනෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි එතන සිටීමක් නැත. එහෙමත් නැත්නම් අත්පත් කර ගැනීමක් අයිති කර ගැනීමක් නැත. එහෙමත් නැත්නම් නොහැකි. අයිති කර ගැනීමක් කරන්න නොහැකි. එතන සිටීමකුත් නැහැ. එහෙමනම් පැමිණෙන්න බෑ. පිටව යන්න බෑ. සිටින්න එහෙමත් නැත්නම් තබා ගන්න අත්පත් කර ගන්න පුළුවන් දෙයක්ත් නොවේ. සිටින්න එහෙම නැත්නම් ලබාගෙන එතන වැඩ ඉන්න හරි සිටින්න හරි ග්‍රහණය කරගෙන ඉන්න හරි පුළුවන් කමකුත් නැහැ. ඒ කාරණේ ගැනත් සිතන්න. ඊළඟ කාරණේ තමයි ඒ ලබා ගන්න ඒ නිර්වාණය කියන ගුණය කිසිම හේතුවකින් චුත වීමක්, අතුරු දහන් වීමක්, ක්ෂය වීමක්, බිඳීමක්, කැඩීමක්, අහිමිවීමක් සිදුවන්නේ නැහැ. ඥානික ධ්‍යාන බල එහෙම නැත්නම් මොනවා හරි වස්තු සම්පත්තිය සිතුවිල්ලක් හැඟීමක් බිඳෙන ස්වභාවයක් තිබුණත් මේ නිර්වාණ ධාතුව කවදාවත් මිදෙන්නේ නැහැ, අතුරු දහන් වෙන්නේ නැහැ, මැකිලා යන්නේ නැහැ, චුත වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. අන්නේ ගුණයත් නිවනේ අඳුන ගන්න. ඒ වගේම ඊළඟ කාරණේ තමයි බිඳි බිඳි නැවත නැවත ඉපදීමක් නැහැ. කියන්නේ දැන් පැලෑටිනම් නැතුව යනවා, ආයේ පැලෑටි හට ගන්නවා. සමහර වස්තුන් නැතිව යනවා, ආයේ වස්තුව හට ගන්නවා. එහෙම නැත්තම් බිඳෙනවා. නැවත ඒක හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එවැනි ස්වභාවයක් නැහැ. දැන් ධ්‍යාන බලගත්තත් බිඳෙනවා. ඒවා ආයි හදා ගන්න පුළුවන්. ඒකෝල නිර්වාණය කියන ධාතුව එහෙම නැවත නැවත බිඳි බිඳි පුරෝත්ථාපනය කරන්න පුළුවන්, නැවත නැවත අලුත් වැඩියා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා නැවත නැවත උපදින්නේ නැති, නැවත නැවත සකස් කරන්නට බැරි දෙයක්. හොඳයි, සාදු. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ කියලා ලෞතර බුදු කෙනෙක් ප්‍රකාශ කිරීමට හේතුව මේක තමයි. මේක හරිම ගම්බීර දෙයක්. ශේෂ නුවණක් ඇත්තෝම පමණක් අවබෝධ කරගන්න දෙයක්. මෝහාන්ධකාරයේ ඉන්න අයට, අඥාන පුජ්‍යලයන්ට විශේෂ නොවන දෙයක්. ඉතින් තාම සුළු පිරිසක් තමයි සමස්ත මනුස්ස ප්‍රජාවෙන් නිය පිටට ගත්ත වැලි ටිකක් වගේ තමයි මේ ධර්මයේ දකින්නේ. අනිත් ඔක්කෝම අර තිරිසන් සතුන් ගාන්ටම කාලබේන මැරිලා යනවා. ඒ තිරිසන් සතුන්ගේ ක්‍රියාවලියම තමයි ওই මිනිස්සුන්ගේ ළඟත් තියෙන්නේ පොඩ්ඩක් ඒක අර ඊට වඩා ටිකක් ඉහළ මට්ටමින් කරන එක විතරයි තියෙන්නේ. නැත්තං ගේතොර හදාගන්නෝ බරවල්ල හදාගෙන ආවා විවාහ කරලා දීලා වයසට ගිහිලා ආලා බීලා මැරෙනවා. එච්චරයි. නමුත් නිවන් දැක්කොත් තමයි විශේෂ තත්වයකටපත් වුණා කියලා සලකන්න පුළුවන්. සාමාන්‍ය සත්ව ගුණය ඉක්මවලා කියපු කෙනෙක්. ඒ නිසා නිවන් දැක්කොත් එයා සතෙක් නෙමෙයි. සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටිය ඉක්මවපු කෙනෙක්. ඒ නිසා එයා ආර්ය ශ්‍රාවකෙක්, බුද්ධ ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක්, සත්වයෙක් නෙමෙයි, අෂ්ටපුරුෂ පුද්ගල කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටි පුජ්‍යලයේ. තේරෙනවනේ? අනිත් සියලුම දෙනා ලෝභ ද්වේෂ මෝහවල මිත්‍යා දෘෂ්ටියේ පිහිටි පිරිස. බෞද්ධයෝ වුණා. අපි හිතන බෞද්ධයෝ වුණාම සම්මාදිට්ඨිකය කියලා. මොන සම්මාදිට්ඨික නම් වෛර කෝද ඉරිෂියා මාන පළගැනීම සොරකම් මංගොල්ලකම් නොයෙකුත් දේවල් සිද්ධ වෙන්නේ නෑනේ. නෑ. ඒ නිසා සම්මාදිට්ඨික නෑ බෞද්ධ වුණයි කියලා. ඒගොල්ලොත් මිත්‍යා දෘෂ්ටිකයි. සම්මාදිට්ඨියට පත්වන්නේ ඒ தත්ත්වය නිසා. ඒ නිසා තමන් ඥානවන්ත කෙනෙක් නම් ලැජ්ජ වෙන්න ඕන තමන් ඉන්න තැන පිළිබඳව. තමන්ගේ මනස, තමන්ගේ ප්‍රඥාව තියෙන තැන පිළිබඳව. ඒ නිසා ඔය මනස ආරක්ෂා කරන්න හරි, මනස සුන්දරව තියාගන්න හරි නෙමෙයි කරන්න තියෙන්නේ. මේ මනස අඳුනගෙන මේ මනසේ තියෙන මායාවට නොරෙවටි ක්‍රියා කරන්න ඕන. මනසේ ඇතිවන මායාවට නොරෙවටි ක්‍රියා කරන්න ඉගෙන ගන්න ඕන. මන හරියට ප්‍රසන්න දෙයක්. ඒ වුණාට විස තැවරුණු කේජු කෑල්ලක් වගේ. මනස හරිම ප්‍රසන්න දෙයක්. හරියට ඒක ප්‍රසන්න රූපයකින් එන අවතාරයක්, යක්ෂණියක් වගේ. ඉතින් ඔය පිටින් පේන දෙයට තමයි එක පාරටම රැවටෙන්නේ. ඉතින් ඒ කරුණු හරියට තේරුම් කරගත්තා නම් ලොකු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ඒවට නොරවටි ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙනවා. එකකින් අදහස් වෙන්නේ ගැඹුරු පරමාර්ථ කාරණයක් මිස සම්මුති ජීවිතයේ කිසිම දෙයක් වෙනස් කරන්න නොවන බවවත් මතක තියාගන්න ඕන. නැත්තම් අපේ බෞද්ධයෝ කන්නේ නැහැ, අඳින්නේ නැහැ, පළඳින්නේ නැහැ, හරියට පිරිසුදුව ඉන්නේ නැහැ, දත් මදින්නේ නැහැ, කොණ්ඩේ පීරන්නේ නැහැ, ඔය වගේ දේවල් කරනවා. මේ බුද්ධ ආගමේ සියල්ල අතාරින්න ඕන කියලා සමහර අය දරුව හදන්නෙත් නැහැ. මොකද තණ්හා වැඩි වෙයි කියලා. ඒ වගේ අන්ධ ස්වභාවයකට වැඩිච්ච බෞද්ධයෝ පරමාර්ථ දේ පරමාර්ථයක් හැටියට, සම්මුතිය සම්මුතියක් හැටියට තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. සම්මුති බලක් නෙමෙයි මේ කියන්නේ, පරමාර්ථ බලක් කියන්නේ. ඒ නිසා මේක නුවණින් දකින්න මිසක් ජීවිතේ ක්‍රියා කරවන්න දේවල් නෙමෙයි තියෙන්නේ. හැබැයි ජීවිතේ ක්‍රියාත්මක කරවන්න තියෙන වෙනම බණකුත් තියෙනවා. විනයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ඔක පරමාර්ථයකට කවලම් කරගන්න එපා. බුදුරජාණන් වහන්සේත් ඒව ලස්සනට දේශනා කරලා තියෙනවනේ නේද? හරි හම්බ කරන්න, ඉතිරි කරන්න, කොටස් වශයෙන් බෙදන්න, ව්‍යාපාරවල යොදවන්න කියලා තියෙන ඒවා සම්මුති බණ. බුදුරජාණන් වහන්සේ සම්මුති වෙනම දේශනා කරනවා, පරමාර්ථය වෙනම දේශනා කරනවා. අපේ අය මේ පරමාර්ථය සම්මුතියට ගෙනාවම තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. මනසින් තමයි සියල්ල අතහරින්න තියෙන්නේ. මනසින් තමයි සියල්ලට ආසා නැති වෙන්න ඕන. අපේ මිනිස්සු හදන්නේ කොහොමද? භෞතික දෙයින් ආසා නැති වෙන්න හදන්නේ. එහෙම වුණොත් හිඟන්න තමයි ආසා නැතිම කෙනා. හිඟන්නට ආසාව අඩුද? අර ගොඩාක් සල්ලි තියෙන කෙනෙකුට වැඩිය සමහර වෙලාවට බොහෝම මුල මුදල් තියෙන කෙනාට කිසි ආසාවක් නැති වෙන්නත් පුළුවන්. මොකද ඔහු ඒව භුක්ති විඳලා. කෑමට හොඳට කෑම බීම ආහාර අනුභව කරලා නිසා එයාට කෑම ගැන අමුතු ආසාවක් නැති වෙන්න පුළුවන්. නමුත් අර යාචකයා සමහර වෙලාවට කෑම බීම පිළිබඳව ආසාවෙන් ඇති ඉන්නත් පුළුවන්. මිල මුදල් පිළිබඳව, යාන වාහන පිළිබඳව, නිවාස පිළිබඳව ආසාවෙන් ඉන්නත් පුළුවන්. සමහර දේවල් තියෙනවා භුක්ති විඳින්නට පස්සේ ඒ ආශාව නැතුව යනවා. දැන් කෙනෙක් ඉන්නෝ රටකට යන්න, හරිම ආශාවෙන් ඉන්නෝ දඹදිව වන්දනාව යන්න. පෙරම් පුරාගෙන ඉන්නෝ කැටේට සල්ලි එකතු කර කර. එයා දඹදිව ගිහිල්ලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හිතේ තිබිච්ච ආතතිය ආශාව ඉවර වෙන්නේ නැද්ද? ඉවර වෙනවා. එහෙමත් ආශාවල් ඉවර කරන්න පුළුවන්. තේරෙනවානේ. ඉතින් මිනිස්සුන්ගේ පුදුමාකාර ආසාවල් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. මේ අර උරේ පළලේ බොන්න හිතනවා වගේ ආසාවලුත් ඇති වෙනවා මේ මිනිස්සුන්ට. ඈ ඒ නිසා හැම දෙයක්ම ලෝකෙ ඉෂ්ට කරන්න බැරි වුණත් අපිට ඉෂ්ට කරන්න පුළුවන් දේවල් එතනින්ම මනස සංසිඳවා ගන්න පුළුවන් කමක් තියෙනවා ඒ ඔස්සේ. දැන් පින්නතුන් හොයාගෙන යන නිවන මොකක්ද කියලා තේරුණා නේද? ඉස්සෙල්ල කිව්ව කාරණා හිරු සඳු නැති දිහාවකටයි ඔය යන්න හදන්නේ. හිරු සඳු පහ යන්නේ නැහැ. ඒ කියන්නේ හිරු එළියයි සඳු එළියයි වැටෙන්නේ නැති කෙනෙක් කියන එක නෙමෙයි. සඳුගෙන් අදහස් වෙන්නේ රාත්‍රිය, හිරුගෙන් අදහස් වෙන්නේ දහවල. ඈ අන්ධකාරයයි ආලෝකයයි නැති දිහාවකට යන්නයි හදන්නේ. හරිනේ. ඒ වගේම එතෙන්ට පැමිණෙන කෙනෙක් නැහැ, ස්ත්‍රියක් උජ්ජලේ කෙනෙක් නැහැ. එදෙන පැමිණෙන කෙනාගේ පිටවී යාමකුත් නැහැ. එතන සිටීමකුත් නැහැ. දැන් අපි දැනකට ගියා නම් අතන පුඩුව වාඩි වෙලා ඉන්නවනේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් මොකද පුඩුවේ වාඩිලා ඉන්නවා. එතන සිටීමකුත් නැහැ. ඒ ලබා ගන්න දේ අතුරුදහන් වීම නැතිවීම නැහැ. ඔන්න ඔය කාරණේ තමයි ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. වෙන දහමක් නැහැ. ඔන්න ඔය කාරණය ඔබ නුවණින් සාගය ආයතුයි. අපි ටික වෙලාවක් අපේ කරුණු සියල්ලම සම්පින්දණය කරලා නුවණින් සොයාගෙන යමු මේ කාරණා. නුවණින් දකින්න මේ කාරණා. නයි සාදු සාදු. දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවා කියන දේ කළොත් ඒ දේ කරන්නේ කුමක් සඳහාද? අරමුණක් ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් අදහසක් ලබා ගැනීම සඳහා තමයි අපි ගැන කල්පනා කරන්නේ. හරිනේ. දැන් ප්‍රශ්නයක් ඇති වුණාම එයා ටිකක් කල්පනා කරනවා. එහෙම නැත්නම් වැකියක් ලියන්න, ගීතයක්, කවියක් ලියන්න උවමනා වුණාම එයා ටිකක් කල්පනා කරනවා. ඒ වචන ගන්න, අදහස ගන්න, සංකල්පනාව කරගන්න. එතකොට දැන් මෙතනත් අපි කල්පනා කරනවා. විදර්ශනා කරනවා කියුවොත් ඉතින් කල්පනා කරනවා කියන එක තමයි ඔය කරන්නේ අපි. හැබැයි මතක තියාගන්නට ඕන අනාරම්භන මේතං, මේක අරමුණක් හැටියට සංකල්පයක් හැටියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. අපි කල්පනා කරලා කරලා වචනයක් ගන්න පුළුවන්. කල්පනා කරලා කරලා අරමුණක් ගන්න පුළුවන්, අදහසක් ගන්න පුළුවන්, උත්තරයක් හොයාගන්න පුළුවන්. මේ මතක තියාගන්න අනාරම්භන මේතං කියලා කියන්නේ එහෙම අරමුණක් හැදෙයට වචනයක් හැදෙයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඔබ කල්පනා කරද්දී මේක මතක තියාගෙන යන්න ඉතින්. මේවත් මතක තියාගෙන කල්පනා කරන්න එතකොට ප්‍රඥාව එතෙන්ද දියුණු වෙනවා. දැන් අපි ගමනක් යනකොට සියලුම ලබා දෙන සංඥා ටික මතක තියාගෙන යනවා. එතකොට ඒ දේ මුණ ගැහුනහම එතනින් අපිට හැරෙන්න හරි ඉදිරියට යන්න හරි පුළුවන්. මේ සලකුණ අපි කියන ඕන්න දැන් වතුර ටැංකියක් තියෙනවා එනකොට, පාසලක් තියෙනවා, ලෝහලක් තියෙනවා, එතනින් වමට හැරෙන්න කියලා කිව්වහම අපි එතනින් ඊළඟට අර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දැන් අරමුණක් හැටියට ගන්න විතරක් මේක හොයාගෙන හොයාගෙන යන කෙනෙක් නම් Taman ළඟ ඒ වරද තිබ්බනම් දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඒ අදහස ගන්න පුළුවන්, එතනින් හැරෙන්න පුළුවන්, එතනින් ඉවත් වෙන්න පුළුවන්. මට මේක අරමුණක් හැටියට ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කියලා එතනින් හැරෙන්න, එතනින් ඉවත් වෙන්න. එතෙන් පින්නතුනේ මේ ධර්මය හරිම වටිනවා. හොඳින් ශ්‍රවණය කිරීමත් හොඳින්ම විමසා දැන ගැනීමත් අර්ථ සම්පින්දණය කළා, අර්ථ සොයා ගැනීම, අර්ථ තුල ජීවිතය පරිවර්තනය කර ගැනීමත් කියන කරුණු කාරණා සිද්ධ වෙනවා. සමහර අයට මේ වචන ටික තේරෙන්නේ නැහැ. මේ වචන ටික තේරුම් කරලා දෙන්න මම සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. ඉතින් කොහොමද නිවන් දක්කන්නේ? ඈ ඒක හරියට අර මේ විශ්වවිද්‍යාලේ දේශනාවකට මේ දෙක වසර ළමෙක් ආවා. අර මහාචාර්යවරයාට ඔළුව ගැක්කම හැදෙන්නේ නැද්ද? ඇයි මෙහාට ආයන්නේ ඉඳලා උගන්වන්න එපා? ඒ නිසා පඤ්ඤාවන්තස ආයන්න මොනේක ටිකක් ප්‍රඥාවෙන් ඉහළ ගියපු අයට තියෙන දෙයක් මේක. ලෝකේ ගැන විමසුම් බුද්ධියෙන් නුවණින් බලලා පුළුවන් නම් විවිධ භාවනා වර්ගත් හදාහරලා, එහෙම නැති වුණත් කමක් නෑ. විමසුම් නුවණින් බලන ගුණේ තිබුණා නම් ඉවරයි ජීවිතේ. එතකොට හරි. අලුතෙන් රොබෝ යන්ත්‍ර නිර්මාණය කළ යුතු නැහැ ලෝකයට. මේ ලෝකේ තියෙන මේ කෝටි 700ක් 800ක් විතරම රොබෝ යන්ත්‍ර තමයි. එනිකම් බොරුකට මහන්සි වෙනවා මේ රොබෝ යන්ත්‍ර නිර්මාණය කරන්න කියලා. රොබෝ යන්ත්‍ර තමයි තියෙන්නේ ඔක්කොම. ඒ රොබෝ යන්ත්‍ර වලට දාපු භාෂාව තමයි මේ රොබෝ යන්ත්‍රයේ වැඩ කරන්නේ. දැන් සමහර කම්පියුටර් තියෙනවා ඒවා චීන භාෂාව තියෙන්නේ, ෆෝන් තියෙන්නේ. ඒ වෙන එකක් නැහැ. දාන්න ඕන නම් අලුතෙන් දාන්න ඕන ඒවා. ඉතින් ඒ වගේ නෙමෙයිද ඉතින් මිනිස්සු? චීන භාෂාව ඔළුවේ දාගත්තාම ඒක විතරයි. දෙමළ භාෂාව දාගත්තාම ඒක විතරයි. ඊළඟට මොකක් හරි ආගමික සංකල්පයක් දාගත්තාම ඒක විතරයි. ඉතින් අලුතෙන් රොබෝ යන්ත්‍ර ඕනද? අලුතෙන් ලෝකෙට රොබෝ යන්ත්‍ර අවශ්‍ය කරන්නේ නැත. ලෝකෙ තියෙන රොබෝ යන්ත්‍ර අහිනාවේ විහිිතේට අපිත් එහෙම තමයි නේද? ඒකේ නිදහසෙන් ඇවිල්ලා ඉන්නේ. අපිත් එතන තමයි ඉන්නේ නේ? අපි කිව්වට මම නන්නේ. ඉතින් ඒ නිසා එතනින් නිදහස් වෙන්න, රොබෝ ගතියෙන් නිදහස් වෙන්න දෘෂ්ටිගතයිනේ. ඒ කියන්නේ රොබෝ යන්ත්‍රයකුත් සංඥා සහිතයි. සංඥා වලින් තමයි වැඩ කරන්නේ හැම එකක්ම. මනුෂ්‍යයත් සංඥා සහිතයි. සංඥා වලින් තමයි වැඩ කරන්නේ. දැන් රොබෝ යන්ත්‍රත් හදලා තියෙන හිතලා වැඩ කරන්න පුළුවන් විදිහට. චලනයෙන් මූණේ ඉරියව්වෙන් මෙයා මට හතුරු ගෙනෙන්ද මිතුරු ගෙනෙන්ද කියලා අඳුන ගන්න පුළුවන් විදිහට රොබෝ යන්ත්‍ර හදලා තියෙනවා. ජාතිකය හඳුන ගන්න පුළුවන් විදිහට ඉක්මනින් හදන්න පුළුවන් මෙයා හවල් ජාතිය කෙනෙක් කියලා. ඒ යන්ත්‍රානුසාරයෙන් මෙසරහ ඉන්න කෙනාගේ ශනිකවලේ වල තියෙන ස්වභාවය පරීක්ෂා කරලා යට ගන්න පුළුවන් ඒ අදහස. කිරණයකේ තේ දත්ත ලබා දෙන්න ඕනි සැල නැත්නම් අඳුන ගන්න බෑ. සැලේ જાතියින්ගේ තියෙන ලේවල තියෙන සංයුතිය ලබා දෙන්න ඕනි. ඊට පස්සේ ඒ සංයුතියට අනුව එයා අඳුන ගන්නවා. මෙයාවල් මේ වර්ගේ තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඇස් වල රටාවල් තියෙන චීන જાතිකයන්ගේ ඉන්දියානුවන්ගේ ශ්‍රී ලාංකිකයන්ගේ අස් ස්වභාවල් තියෙන මේ රටාවල් අපි දෙන්න ඕන මුණු රටාවල් දෙනවා. එතකොට එයා අඳුන ගන්නවා මේ මුහුණ තියෙන කෙනා මේ චීන ජාතිකයෙක් කියලා. ඒව ක්‍රම තියෙනවා. දැන් මේ ඇඟිලි සනකුලට ආන්සර් කරන ඒවා තියෙන්නේ නේද? දැන් ඒක සරල දෙයක් නේ. finger lock තියෙනවාද? දැන් සාමාන්‍ය ෆෝන් එකකට පවා තියෙනවා. තමන්ගේ ඇඟිල්ලෙන් lock කරන්න පුළුවන් තමන්ගේ ෆෝන් එක. එතකොට ඇඟිල්ල අඳුනගන්නෙත් ඒ ක්‍රමයට තමයි. ඒ තියෙන finger mark එක තමයි එයා අඳුන ගන්නවා. හරියට සමාන එක හම්බුනම විතරයි lock එක ඇරෙන්නේ. ඇති මිනිස්සුන්ව මේ දෘෂ්ටි ජාලයේ බැඳිලා ඉන්න අතර ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි වලින් නිදහස් වෙන මඟ හසර කියලා දුන්නා. අතවසේම මේකට මේ දුස් කියලා වැඩක් නැහැ. කාටවත් බැලලා වැඩක් නැහැ. ඒ නිසා මම කියන උනන්දු වෙන්න අප්‍රමාදේන සම්පාදේත. ඒ කියන්නේ මේ අප්‍රමාදීව ධර්මයේ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කියන එකයි ඒකේ අර්ථය. ඇයි? මේක විශාල ධනයක්. ඔබේ ජීවිතේට වාහනයක් ගන්නවට වැඩිය වටින දෙයක්. ඔබේ ජීවිතේට නිවසක් හදා ගන්නවට වැඩිය වටින දෙයක්. වාහනය පස්සේ ගන්න ඉස්සෙල්ලා ධර්ම වෙන්න කියලා. ඒකට කරන්න දෙන්නේ දැඩි කැපවීම. අහන්න, හොඳට අහන්න. ඇත්තෙම කියනවා නම් අපි මම ධර්මයේ කොච්චර අහන්න අපිට අපහසුකම් තිබ්බත් අපි සමහරලාට මේ හෙඩ්ෆෝන් එකක් දාගෙන කනට පද කරගෙන බණ අහනවා. මොකද්ද මේ කියන කරුණ කියලා තේරුම් ගන්න. එක කරුණ 10-15 සැරේ අහනවා මොකද්ද මෙතන කියපු හරිම කරුණ කියලා ඒක කරුණ තේරුම් ගන්න. ඒ රාත්‍රී කාලයේ දෙකෙන් පස්සේ ප්‍රභාස්වර මනසක් තියෙන නිසා දෙකෙන් පස්සේ අවදි වෙලා වේලාසනේ නින්දට ගිහිල්ලා දෙකට අවදි වෙලා හවස උදෑසන 3-4 වෙනකම් බණ අහනවා. ඒ කැපවීම තිබිච්ච. ඊට පස්සේ එක කරුණක් තේරුම් ගත්තාම ඒක ලියාගෙන ඒක අපේ හරි කොලේක හරි ලියාගෙන ඒක බලබලා ඒක කියෝ කියෝ ඒ කරුණ තියෙන ගැඹුරු යථාර්ථයේ සොයමින් සක්මන් කළා. නිදහස් තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඒ පිළිබඳව කල්පනා කළා. එහෙම කටයුතු කළා තමයි මේ සත්‍ය අවබෝධ වෙන එක. මොහොතකදී අපි මේ යන ගමනේදී ස්වභාවයෙන්ම ඒ தත්ත්වය ඔබට ලැබේ. සියලු අපිරිසුදුකම් දුරවන තන පිරිසුදුකම උදා වෙනවා. ඒක ඒක කවුරුත් දෙන්න ඕනේ නැහැ. සියලු දෘෂ්ටි වලින් නිදහස් වූ තැන සම්මාදිට්ඨිය ඇති වෙනවා. දැනට තියෙන්නේ මොනවා? తත්‍ර తත්‍රා විනන්දනේ නැවත නැවත ඇලෙනවා. නැවත නැවත බැඳෙනවා දෘෂ්ටියට. මමත්වයට. මම ස්ත්‍රියක්මු මම පුරුෂයෙක්මු කියලා බැඳෙනවා. ඒ බැඳීම් වල ප්‍රතිඵලය තමයි දුක. ඒ නිසා තමයි තණ්හාය ජායති සෝකෝ. බැඳීමේ ප්‍රතිඵලය සෝකයයි. ඊළඟට අපි බෞද්ධ ටක්කා ලෝක තේරුම් ගත්ත ගමන් හරි එහෙනම් අද ඉඳලා තියෙන්නේ ගැටෙන්න කියලා හිතාගන්න. ඊට පස්සේ ගෙවල් වල රණ්ඩු වැඩි. ඈ බැඳෙන්න එපයි කියපු ගමන් ඊළඟට පණින්න ගහනද? ගැටෙන්න. එහෙනම් ඕන් නැහැ දෙකම කරන්න එපා කියවන ඕන් හැමං ඉන්නෝ පාඩුවේ බණ අහන්නෙත් නැහැ මුකුත් නැහැ. දෙන දෙයක් කල වෙන දෙයක් බලාගෙන ඉන්නෝ. බලහන්න ඒකත් දෘෂ්ටියක්නේ. ඇයිද අපි කියපු සැබෑ අර්ථය ඒක ගැඹුරින්ම තේරුම් ගත්තේ නැති වුණොත් බලන්න කෙනෙකුට වෙන හානිය ශාල බරපතල හානි සිද්ධ වෙනවා. ඒ නිසා බුද්ධාගම නිවැරදි විදිහට තේරුම් ගත්තේ නැති නිසා තමයි සිංහල ජාතිය විනාශ වුනේ. නැත්තම් මේ රටේ විශාල ජනගහනයක් සහ ලෝකෙ පුරා පැතිරිච්ච සිංහල විශාල ජනගහනයක් ලෝකෙ බිහි වෙනවා. බුද්ධාගම වැඩි විදිහට තේරුම් අරගෙන තමයි මේ වැඩේ කෙරෙන්නේ නැත්තේ. මේ ස්වරූප නිර්මාණ කරන්න ගියේ නැහැ, හොඳට ගේ දොර හැදුවේ නැහැ, දත් ටික වැද්දේ නැහැ, කොණ්ඩේ පීරුවේ නැහැ. ඇයි අනිත්‍යයි? වැඩන්නේ මිදුලවත් අතු ගන්නෑ. ආයි කොළ වැටෙනවනේ අනිත්‍යයි. ඒ නිසා පින්නතුන් හෝ මේ කරුණු සියල්ල සම්පින්දණය කරලා බලලා තමයි ගන්න ඕන අදහසක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ දේශනාවේ මැදින් හරි කොණකින් හගකින් අරගෙන මොකක් හරි වචනයක් ක්‍රියාත්මක කරවන්න එපා. සමස්ත දේශනාව තුලම කියවෙච්ච කරුණු වලට මම මේ ගන්න අදහස සාධාරණද? ගැලපෙනවද කියලා. අන්න ඒකට තමයි කියන්නේ ධර්ම විනය ගලපනවා කියලා කියන්නේ. විනය කියන්නේ තමා තුල ඇති කරගන්න අදහස. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය. ධර්මය කියන්නේ මේ දේශනා කරන ටික. ඒ නිසා මේ දේශනා කරන ටිකයි අර තමන්ගේ ප්‍රතිපත්තිය ගලපල බලන්න ඕන. මගේ ප්‍රතිපත්තිය හරියටම මේ ධර්මයට ගැලපෙනවද කියලා. ඒ ඕක පිටින් මේ තේරුම් ගත්තොත් එහෙම හිතන්නේ විනය පොතට ගලපල බලන්න ඕනේ. අපි ධර්ම පොත කියලා කියන්න පුළුවන් කෙනෙක්. ඒක ඉතින් මොන වගේ කතාවක්ද කියලා කාටවත් පේනවනේ. ඒ නිසා කියන ධර්මය තමන්ගේ ප්‍රතිපත්තියට ගලපල බලන්න ඒක සාධාරණයි කියලා. එතකොට එහෙම ගලපල බලන හැම මොහොතකදීම තමන්ගේ අඩුවක් තිබුණොත් මොකද වෙන්නේ? පේන්න පටන් ගන්නවා. එතකොට අර ධර්මය හරියට කැඩපතක් කරගත්තා වගේ වෙනවා එතෙන්දී. කැඩපතින් බැලුවාම අඩුවක් පේනවනේ තමන් තිබුණොත් හදාගත්තා. ඒ වගේම ධහමට ගලපල බලනකොට තමන් තුල ගන්න ප්‍රතිපත්තිය තමන්ට ඉබේම ඒ අඩුව හදා ගන්න හැකියාව ලැබෙනවා. ඌවමනාවෙන් හදන්න ඕනේ නෑ. මූණේ දැලි තිබුණොත් එතෙන්ට අත යන්නේ. ඒක පිළිදහන්න අපි ක්‍රියාත්මක වෙන්නේ ආයාසයෙන් නෙමෙයි නිරායාසයෙන්. ඒ වගේම මිනිස්සු මේ ජීවිතයේ තියෙන දුක දැක්කොත් ඒ දුකෙන් අමාරු වෙන්නේ මේ ගැලවෙන්නේ බොහොම සන්තෝෂයෙන්. ඈ මූණේ දැලි වුණු ටිකක් තිබ්බහම ඒක අසන්තෝෂයෙන් අමාරු වෙන්න පිළිදහන්නේ අපි නෑ බොහොම කැමැත්තෙන්. ඒ වගේම ජීවිතේ දුක කියන එක මොකද්ද කියලා අඳුරගත්තොත් මිනිස් එක එක නැති කරන්නේ බොහොම කැමැත්තෙන්. තමන් ඉන්න තැන සර්පෙක් ඉන්නවා කියලා දැක්කොත් එහෙම එතනින් අහකට පනින්නේ අකමැත්තෙන්ද අමාරු වෙන්නේ නැහැ. බොහොම කැමැත්තෙන් බොහොම වේගයෙන්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ දුක කියන එක ප්‍රශ්නය කියන එක මොකද්ද කියලා දැක්කම එතනින් ඉවත් වෙන්නේ තිතාම සන්තෝෂයෙන් බොහොම ඉක්මනින්. වෙලා තියෙන්නේ මොකද්ද දන්නේ නැහැ. ඈත පිටිසර ගම්මානෙකට ගිහිල්ලා හොඳ විලකට බහැලා කට්ටියත් එක්ක නානෝ. කිසිම හැඟීමක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. වැවක නානෝ, බහැලා නානෝ. එහෙම නාන අවස්ථා දිනවනේ ගිහිල්ලා. නමුත් ඒ ඉන්න ගමේ ඉන්න මිනිස්සෙක් දන්නවා මේ ගඟේ ඉන්න කිඹුල්ලු 5 දෙනෙක් විතර මිනී කන. දැන් ගමේ ඉන්න මිනිස්සයා නාන්නේ පණිට්ටුවේ. දන්නවා දියට ගියපු ගමන් කිඹුලා එනවා අර යනවා කියලා. ඉතින් අර නොදන්න කම තියෙන අයට අර බිය සැක සංකමකුත් එනවද? එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතන්නේ මේක හරි ෂෝකුයිලා නටලා ගායලා බීලා කාලා නටන්න පටන් ගන්නවා. ඉතින් මේ පළාතේ ඉන්න ගොවියෙක් ඇවිල්ලා කියනවා ගමේ ඇවිල්ලා කියනවා මේ ඔය දරුව කොළඹ පළාතේ ඉඳලා නේද අයියෝ මේ දන්නේ නැතුව තමයි උතන නාන්නේ උතන නම් අපි නම් නාන්නේ නැහැ උතන කිඹුල්ලෝ ඉන්නවා මිනී කන. ඉතින් අර මොලේ තියෙන කට්ටිය නේ ඉක්මනින්ම ගොඩ වෙනවා මේ මිනිස්සයා තමයි ගම්පලාතේ ඉන්නේ මේ මිනිස්සයා අපිත් එක්ක නානවට තරහක් නැහනේ මේ කියන්නේ ඇත්තක් තමයි කියලා ගොඩ වෙනවා. අඥානය අනේ අංකල් යන්න මේ අපි කිඹුල්ලොත් එක්ක දන්නේ නැද්ද අපි නොදන්න කිඹුල්ලෝ කියලා නෑ නෑ. ඊට පස්සේ අනතුරට භාජනය වුණාට පස්සේ තමයි කෑ ගහන්නේ අනේ බලන්න මොකද උනේ කියලා. දැන් සමහර අයට වෙලා තියෙන්නේ මෙහෙම ගමෙක් නෑ ඇවිල්ලා කියන්න ඔබට ඔය විලේ කිඹුල්ලෝ ඉන්නවා කියන. නමුත් ඔබට කෙනෙක් ඉන්නවා පින්නතුනේ. ඒ තමයි මේ සාමින වහන්සේ. අපිට බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම ඇවිල්ලා කිව්වා ඔතන මම භයානක තැනක් ඔතන කියලා. ඉතින් ඒ වගේ දැන් ඉතින් එගොඩ වෙන්නයි තියෙන්නේ මායාවෙන්. ඔබයි මායාවයි කියන්නේ දෙන්නේක් නෙමෙයි. ඔබම මායාවක්ම තමයි. ඈ ඔබයි මායාවයි කියලා දෙන්නේ නෙමෙයි ඔබම මායාව. අවිද්‍යාව ගොන්න කන්ද ඕනම කෙනෙක් සිත මමයි මම සිතයි කියලා නේ අල්ලගෙන තියෙන්නේ. ඇහැ මමයි මම ඇහැ දෙන්නේ නෙමෙයි. මම කනයි කන මමයි. ශරීරය මමයි මම ශරීරයයි. මම කවුද කියලා හෙව බොහෝ දෙනෙක් පෙන්වන්නේ ශරීරය. නමුත් විමසුන්න වලින් බලන කෙනෙකුට මේ තියෙන චින්තන පද්ධතිය තුළවත් ශරීර පද්ධතිය තුළවත් මමෙක් පෙන්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. දැන් තියෙන ප්‍රශ්න විමසන්න ගැටළු විමසන්න බලන්න. දැන් හැම දෙනාම අහන ප්‍රශ්නයක් තමයි මමත්වේ නැති කරගන්නේ කොහොමද? ඒ සිතුවිලි පද්ධතිය නැති කරගන්නේ කොහොමද කියලා බැලීම. ඔබට වාහනයක් තියෙනවා. ඒ වාහනය ගැන ඔබට ලොකු හැඟීමක් තියෙනවා. ඔබේ අයිතියේ තියෙනකන් ඒක කොහෙවත් හප්පන්න, හූරන්න, කඩන්න, බෙදින්න අපි දෙන්නේ නැහැ. ඒත් යම් කිසි දවසක යම් පුජ්‍යලයෙකු ඔබට මොදල් ටිකක් දීලා ඒක ඔබගෙන් මිලදී ගන්නවා යම් පුජ්‍යලේ. එතෙන් මටන් ඔහු එච්චර හොඳ සිරිය දුරෙක් නෙමෙයි. ඔහු එහෙ මේ හප්පනවා, කඩනවා, බිඳිනවා, පෙරලනවා. ඔබට මොනවා හරි වේදනාවක් තියෙනවද ඒ වාහනේ ගැන? නෑ. ඒ වගේ තමයි අපි යමක් අයිති කියලා හිතන තාක්කල් ඒ ඔස්සේ ඇතිවෙනවා වේදනාවල්. යමක් අයිති නෑ කියලා හිතපු තැන ඉඳලා වේදනාවල් ඒ සම්බන්ධයෙන් නැතුව යනවා. එතකොට මේ අයිතිය කියලා කියන්නේ යම් කිසි දෘෂ්ටියක්. ඈ දෘෂ්ටිගත වීම. ඒ දෘෂ්ටිගත වීම කියන එක බිඳුනට පස්සේ ඔස්සේ තියෙන හැඟීම නැතුව යනවා. මට මතකයි මම පොඩිම කාලේ මේ ඔය නොතරයි ටිකට් ගන්නවනේ. තරුණ කාලේ ටිකට් එකක් ගත්තා. ඉතින් හැම එකේම තියෙන එක වගේ රූප තුනක් තිබුණොත් ඉලක්කම් තුනක් තිබුණොත් මේ හූරණේවයි දිනුමක් තියනවායි කියලා. ඉතින් මම ගත්ත ටිකට් එක තිබුණ කාර් තුනක්. ඉතින් මාත් හිතුවා හරි තමයි බුලේ කාර් එකක් තමයි දැන් කියලා. දැන් ඉතින් කියවලත් බැලුවා ඉතින් තුනක් තිබ්බහම එකක් තියෙනවයි කියලා දාලා තියෙනවා. ඉතින් දැන් හරි සන්තෝෂයක් ලොකු සතුටක් සහ දැන් ටිකට් එකට දැඩි ආරක්ෂාවක් දීලා තියෙනවා. ඉතින් කොහොම තියාගෙන ඉඳලා පස්සේ ඉතින් බොහොම පරිස්සමෙන් ගෙනිල්ලා නතරයි විද්‍යාලයෙන් ඇහුවා. එයා කියන නැහැලු මේ ටිකට් එකේ එහෙම නැහැලු. එයා කියන මේක දිනුම් මැදීමකට තැපෑලෙන් යවන්න ඕනලු ඒකෙන් ඇදුනොත් තමයිලු හම්බ වෙන්නේ. දැන් බලන්න අර අදහස සම්පූර්ණ එතන ඉවත් වෙලා ගියානේ. ලොකු රැවටිීමක් වගේ වෙලා තිබිලා අර වචනෙත් එක්කම කිව්වට පස්සෙත් තේරුණා මේක හම්බ වෙනවා කියලා තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙමත් කළාන පස්සේ කියලා තේරුණා. ඉතින් අන්න ඒ වගේ යම්කිසි දෘෂ්ටිගත වීමක් සිදු වුණාම ඒ ඔස්සේ තමයි Tamanට අරමුණු පහළ වෙන්න පටන් ගන්නෙ, සංකල්ප පහළ වෙන්න පටන් ගත්තේ. ඒ නිසා මේ ලෝක මිනිස්සු මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ මේ දෘෂ්ටිගත වීම නිසා. ඒ කරන්න තියෙන එකම දේ තමයි මොකන්ද? ක්‍රියාවෙන් නිදහස් වෙන එක. එකපාරට මේක තේරුම් ගත්තොත් නම් හිතයි මේ මොකද්ද කියලා. එකපාරට තේරුම් ගන්නපාව මේක ගැඹුරු කාරණයක්. ඇත්ත වශයෙන්ම කරන්න තියෙන එකම දේ තමයි මුකුත් නොකර ඉන්න එක. එතකොට මුකුත් නොකර ඉන්න එක අපි gedara කළෙත් ඒකනේ මෙච්චර කාලයක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ නෑ gedara ඉඳන් ඔබ මුකුත් නොකර හිටියේ නෑ. එතකොට එනම් පුටුවකට වාඩි වෙලා පැත්තකට වෙලා ඉන්න කියන්නේ මේ නෑ ඒ ක්‍රියාවක්. හා එහෙනම් ඇඳ දිගැල්ලා පාඩුවේ නිදාගෙන වගේ ඉන්න තියෙන්නේ ඒකත් ක්‍රියාවක්. එහෙනම් සම්පූර්ණයෙන්ම විඥානය ශූන්‍ය කරගෙන ඉන්න තියෙන්නේ ඒකත් ක්‍රියාවක්. මොනම හෝ විදියකට ක්‍රමයකට කියන ක්‍රියාව කියලා. එතකොට ක්‍රියාත්මක මාර්ගයක් කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ යන ගමන. මේක කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ වෙන්න ඕන. ක්‍රියා නිරෝධ වෙන්න ඕන නතර කරන්න ඕන. ක්‍රියා නතර කරන්න ඕන. ක්‍රියා නතර කරපු ගමන් නතර කිරීම ක්‍රියාවක් බව තේරුම් අරගෙන ඒ ක්‍රියාවෙන් නිදහස් වීම තුළ තමන්ට සැනසීම කියන එක උදා වෙනවා. ඔබ ටිකක් ගැඹුරුයි. ඔබ මං කියන්නේ 10-15 සැරයක් එක ඔයිට අහන්න ඕන දෙයක්. ඒක වටහා ගන්න. ඒක තේරුම් ගන්න. ඒ වටහා ගැනීම තුළම තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාත්මක අන්ධකාරයන් ඉගිල යනවා. දුර වෙලා යනවා. ඔබ අත තියෙන විදුලි පන්දම දිගු කරන හැම ප්‍රදේශේම අඳුර පලා යනවා. ඔබේ නුවණ මෙහෙයවනකොට ඒ වගේ අවිද්‍යාව අන්ධකාරය පලා යනවා. එහෙනම් සිතුවිලි නතර කරගන්න, සිත නතර කරගන්න, මමත්වේ නතර කරගන්න තියෙන එකම දේ තමයි ක්‍රියා නොකිරීම. ක්‍රියා නොකිරීම යනු ක්‍රියාවක් කර නොගන්න. එයද තවත් ක්‍රියාවක් නොව එය පුජ්‍යලත්වයෙන් බැහැරව සිදුවන ක්‍රියාවක්. අර පරද පරණ පුරුද්දට ගත්තොත් පරණ සංඥාවෙන් ඒකත් ක්‍රියාවක් හැටියට ගන්න. දැන් ක්‍රියාවකින් තොර දෙයක් ගන්න දන්නේ නැති එක තමයි මිනිස්සයා ළඟ තියෙන ප්‍රධානම ගැටලුව. මිනිසාට සියලු ප්‍රශ්න ඇතිවන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවි. නිහඬවන්න. නිහඬ වීම යනු තවත් ශබ්දයක් නොවේ. නිශ්ශබ්ද නෙමෙයි. ඒකේ ශබ්ද නැහැ, වචන නැහැ, නිහඬ බව තුළ සංඥා නැහැ. අපි නිහඬව ඉන්නවයි කියන එක තන නිහඬතාවයක් තියනවද අධ්‍යාත්මික? නෑ. අධ්‍යාත්මික නිහඬතාවය මේ බලන්නේ වාචික නිහඬතාවය නෙමෙයි. හැමදෙස්සෙම කතාවක් තියෙනවා. දැන් භවය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ. භව නිරෝධ වෙන්න නම් භවය දැනගන්න ඕනේ. හා දැන් අපි කියනවා ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, යස්ස භව, පෙරේත භව, ඕක තමයි භවය. මොනවා හරි ගති ලක්ෂණයකට එනවා නම් එයා ඉන්නේ භවය. භව නිරෝධ කියන්නේ ගති විමුක්ත. දැන් ඔබ එල්ලිලා ඉන්නේ මොකද? ස්ත්‍රී භාවයේ. තව එක්කෙනෙක් එල්ලලා ඉන්නේ පුරුෂ භාවයේ. මේ ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න ඕන. අර ඉත්‍ති භාවෝ කිං කයිනා කියලා කිව්වේ සෝමා සූත්‍රයේද? ඒ වගේ භව නිරෝධ වෙන්න ඕන. ඒ කියන්නේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, පෙරේත භව, යක්ෂ භව, තිරිසන් භව නැති වෙන්න ඕන. ඔබ තමයි භව. ඉතින් හැම තිස්සෙම නිතරම භවාංග වෙලා ඉන්නේ භවයේ එක අංගයකට. ඒ අංගය තමයි ස්ත්‍රී භාවය හරි පුරුෂ භාවය හරි කියන එක අංගයක්, චරිතයක්. මේ අංගයක් කියන්නේ තමන්ගේ කොටසක්. ඒක කොටසක් රඟ දක්වමින් ඉන්නේ. ඉතින් භවාංගයක තමයි ඕනම කෙනෙක් ඉන්නේ. භවාංගයක භවයේ අංගයක ඉන්නේ. ඒ ස්ත්‍රී අංගය රඟපාන, පුරුෂ අංගය රඟපාන. ගති නිරුද්ධ වෙන්න ඕන, ගතියෙන් නිදහස් වෙන්න ඕන. එතකොට ඉතින් කිසිම ගතියක් නැති කෙනෙක් වෙනවා. ධර්ම අවබෝධය කරගත්තා, ඔය ඉන්නේ කිසි ගතියක් නැතුව ඉන්නවා. කියන්නේ ගති ලක්ෂණ තියෙනවා. නමුත් ඉතින් අර සසරට ඇද දමන මහා භයානක විදියට ඒ ගති නැති හින්දා සනසිල්ලක් තියෙනවා. නැත්තම් මේ පුතජන භාවයේ තුල මොනවා තිබ්බත් කොයි විදියට ඉන්න හිතාගෙන හිටියත් ඒක හරියට අර හැම ගහපු හරකෙක් වගේ. කොහේ ගියත් වේදනා. ඔය බොරුවට නිකන් හිතනවා මේ සල්ලි නැතිකම, ගෙවල් දොරවල් නැතිකම තමයි මේ දුක කියලා. මිනිස්සු හොයලා බලන්න ඕන. ඒව ලැබුවත් මිනිස්සුන්ගේ තියෙන දුක් පීඩා නැති වෙන්නේ නැහැ. ඉතින් ඔබට හොඳම වෙදකම තමයි දෙකක් දාන්න ඕන. අඩියක්. අඩියක් ගහනවා. අඩියක් ගැහුවාම ඕන් ඒකට බව මුකුත් පේන්නේ නැහනේ. බව නිරුද්ධ වෙනවා. තමන් ස්ත්‍රියක්ද දන්නේත් නැහැ, පුරුෂයෙක්ද දන්නේත් නැහැ. ඒක දන්නේ අහලා බහලා බලන් ඉන්න කට්ටිය. ඇත්තනේ කතාව නේද? දන්නේ. ඉතින් ඒ නිසා එතකොට අර සීය විකල් වෙන්නේ ඒකයි. ඒ කියන්නේ තමන්ගෙම ඇති වෙන මානසික පීඩනය තමන්ට පාලනය කරගන්න ක්‍රමවේදයක් තේරෙන්නේ නැති වෙනකොට එයා මොකද කරන්නේ? අර විදියට සිගරට් එකක් හෝ අඩියක් ගහන්නව පුරුදු වෙනවා. අගොයි මත් හැම් බොන්න පුරුදු වෙනවා කිව්වට ඕක තේරෙන්නේ නැහැ. කට්ටියට අඩියක් ගහනවා කිව්වම තමයි තේරෙන්නේ. ඒ ඒකටත් අපේ හාමුදුරුවෝ ගෞරවණීය වචන දාන්න යනවා නේද? ඒකටත් පැන් පැන් හොඳ පැන් තමයි ගොඩක් හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. එහෙමයිනේ. ඒ අය හිතනවා අපි අසම්භාවනීය වචන හොඳ නැහැ, අපි සම්භාවනීය අය ඒවම අපි පාවිච්චි කරන්න ඕන, නැත්නම් අපි අසම්භාවනීයයි කියලා හිතයි කියලා බයයි. ඒ කියන්නේ තමන්ගේ අරුත්ත්‍ය ආරක්ෂා වෙන්න කතා කරනවා කියලා කියන්නේ ඒක ලෝකෙට යහපතක් ඇති වෙන කතාවක් නෙමෙයි. තමන්ගේ විවිධීම උදෙසා වෙන කතා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමයි ලෞතර බුදු කෙනෙක්ගේ ලක්ෂණය. මේ තමා කෙරෙහි පහදවා ගන්න අවශ්‍ය වුණේ නැහැ. සත්‍ය කෙරෙහි පහදෙන සත්‍ය දකින මිනිස්සු ලෝකේ නිර්මාණය කළා මිස තමා කෙරෙහි පහදවා ගන්න ආහාර ටික ගන්න පන්සල හදා ගන්න වැඩ පිළිවෙලවල තිබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. මොකද පුජ්‍යල පැහැදීමක් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ධර්මයේ පැහැදීම තමයි වැදගත් වෙන්නේ. සත්‍යයේ පැහැදීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි, අපේ මේ නිර්වාණ ධර්මය මේ ආකාරයට පැහැදිලි කරගන්න අතර ජීවිතයේ තිබෙන ස්වභාවයන් නුවණින් බැලීමේදී අවබෝධ වන, අවබෝධ කර ගැනීමට උපකාරක වන කුඩා ග්‍රන්ථයක් තියෙනවා. ඒ තමයි සදහම්මල් නැමැති මේ ග්‍රන්ථය. ඒ ග්‍රන්ථයේ කරුණු 300ක් අඩංගු වෙනවා විවිධ මාතෘකාවන් යටතේ. එයින් කරුණු 10 අපේ එක් භාවනා වැඩසටහනකදී අපි මෙතන පටන් පැහැදිලි කර දීමට කටයුතු කරනවා. අද අපේ පළවෙනි කරුණු 10 පැහැදිලි කරන දවසයි. මේ ධර්මය අවබෝධ වීමට හේතුකාරක වෙනවා මේවා. දෘෂ්ටි විසුද්ධියට, චිත්ත විසුද්ධියට උපකාරකයි. අපි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටික වැරදි අදහස් මේවා ශ්‍රවණය කිරීමෙන්ද මෙනෙහි කිරීමෙන්ද දුරු කර ගැනීමට පුළුවන්. පළවෙනි කාරණේ හැටේට සඳහන් වන්නේ මෙසේ. ලොව පහළ වූ සත්වයන් අතර සැප විඳීමට කෑදරම සත්වයා මිනිසාය. එනමුත් ලොව වැඩිපුරම දුක් විඳින සත්වයා මිනිසා නොවේද? ඔබට ඉතාම ප්‍රත්‍යක්ෂව තේරෙනවද මේ ලෝකේ දුක් විඳින්නේ ඇයි කියලා? කොටක් දුක් විඳින්නේ ඇයි? මේ රණ්ඩු සරුවල් ගැටලු කොහොම ඇයි? සැප විඳින්නේ. තමන්ගේ ධනය ගොඩ වැඩි කරගන්න, තමන්ගේ ආගමික ගොඩ වැඩි කරගන්න, තමන්ගේ ජාතික ගොඩ වැඩි කරගන්න තමයි ලෝකයේම තරන්නේ. මේක බෞද්ධයා තුල ටිකක් අඩුයි. නමුත් අනිත් ආගමිකයෝ ළඟ මේක විශාල වශයෙන් දකින්න තියෙනවා. හැබැයි ඒක වාසියක් ඔවුන්ට තියෙනවා. ඔවුන් දන්නේ නැහැ ඒක දුකද කියලා. මොකද සැපේ කියන එක පිළිබඳව අංශු මාත්‍රයකින් හරි දැක්කොත් තමයි එයාට ඒක දුකක් කියලා තේරෙන්නේ. එහෙම නැතුව සැපේ කියන එක නොදකින කෙනෙකුට ඒ ඉන්න තත්වය ඒකම තමයි කියලා මේ මිනිස්යාගේ ජීවිතේ ඒකම තමයි කියලා මිනිස්සේ හිතනවා. ඒ නිසා ලෝකයේ සැප විඳින්නම කැමති සත්ත්වෝ, දැන් අනිත් සත්ත්වයෝ ස්වභාවයක උපදින අමුතු දෙයක් නැහැ. මේ විදිහට ජීවත් වෙනවා එහෙමකට කියලා සැපේ කියලා ගොඩක් දේවල් එකතු කරගන්නේ නැහැ. නමුත් මිනිස්සයට නිමක් නැති සැප වුණා. එහෙමනම් ලෝකේ සැප විඳීමට කෑදරම සත්වයා, ඒකට කෑදරයි කියන වචනේ මම දැම්ම ටිකක් පහත් වචනය. සත්වයා, මිනිසයා කියන. ඉතින් වැඩියෙන්ම දුක් විඳින්නේ මේ මිනිසයා මේ කුරුල්ලොන්ට වගේ අඩුපතරම ගෙදර ඉන්න බල්ලවත් දුක් විඳින්නේ ගෙදර ඉන්න මහත්තයා විතර. නෝන විතර. ඒ වගේ පළවෙනි කාරණේ එයයි. දෙවෙනි කාරණේ තමයි ජීවිතයට ජීවය ලබා දෙන ආස්වාදය ජීවිතය නැති කිරීමටද හේතු වේ. සරලම උදාහරණේ තමයි ඔය පෙන්වතුන්ගේ ආදරය බැඳීම් වගේ දේවල්. ගොඩාක් ලොකු ආස්වාදනීය දෙයක්නේ. ඊට පස්සේ ඒවා පොඩ්ඩක් එහෙම හෙලවුනොත් මව්පියන්ගෙන් හරි දෙපාර්ශවයේ එක පැත්තකින් හරි මොනවා හරි දෙයක් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ආශාදේ කොයි පැත්තක්ද පෙරලෙන්නේ? විනාශයේ තරහ පෙරලෙනවා. සමහර වෙලාවල් වලට තම පෙම්වතියකින් පලිගන්නවා. එහෙම නැත්නම් පෙම්වතිය පෙන්වතාගෙන් පලිගන්නවා. එහෙම නැත්නම් ඒ ප්‍රේමයෙන් මුසපත් වූ අය මව්පියන්ගෙන් පලිගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා. පෞගේ දවසේ මම දැක්කා පුවත් පතක තිබුණා මේ දෙන්නගේ මිත්‍රත්වයෙන් ඒගොල්ලෝ පැනලා ගියා පින්වතයි පින්වතියයි. ඊට පස්සේ පොලිසියට පැමිණිලි කළා. අවසානයේ මේගොල්ලෝ ඉන්න තැනක් වාගෙන පොලිසියට පැමිණෙන්නේ කියලා කිව්වා. පිරිමියා බලහත්කාරයෙන් මෙයාව පැහැර කර ගියා කියලා නඩු දාලා තියෙනවා. එහෙම වුණොත් පිරිමියා හිරේ යවන්න පුළුවන් අවුරුදු ගානකට ඒ වේදේට නඩු දාලා. ඒ අවසානයේ පෙම්වතියයි පෙම්වතයි තීරණය කළා මොකද? ඒගොල්ලෝ වේගෙන් එන කෝච්චියට පැනලා. පැනලා බලනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේට මේ ආස්වාදය කියන එක හොයාගෙන ගියාම ඒ ආස්වාදයන් පෙරලෙන තැන මොකද වෙන්නේ? අන්න ඒ ආස්වාදයම ඒගොල්ලන්ගේ ජීවිත අවුල් කරනවා, නැති කරලා දානවා. ඒ නිසා ප්‍රඥාවෙන් යුතුව යන්ට ඕන. ඔය ප්‍රේම වුතහාන්ත තමයි ගොඩක් වෙලාවට පෞල් පරම්පරාවල් පිටින් නැති වෙලා තියෙනවා. ඔය නේපාලේ රජ පරම්පරාවත් එකක් ගන්න පුළුවන්. ඒත් ආස්වාදයේ වෙනුවෙන්. ඒ නිසා ජීවිතේ බොහොම අවුල් වලට භාජනය කරන්නට ඉඩයි හිතේ ඇතිවන වින්දනය. එහෙම නැත්නම් හිතට ජීවය ලබා දෙන ආස්වාදයම ජීවිතේ නැති කරන්න හේතු වෙනවයි කියලා අවදිමත් කිරීමක් තමයි මේ කාරණයෙන් කියලා දෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සැනසෙල්ල කියා යමක් ඇතැයි සිතීම දුක්බරය. එය තේරුම්ගත් කල ජීවිතයේ දුක දුරු වේ. මේ කොහේ හරි සැනසෙල්ලක් තියෙනවයි කියලා හොයාගෙන යන්නේ. එහෙම හිතුවට පස්සේ මොකද වෙන්නේ? ඒ කරා යමන් කරන්න. ඒ තැනට පාත්‍ර වෙන්න පුදුමාකාර විදිහේ දුක් විඳිනවා. කියන්නේ ලෝකයට යම්කිසි සේවාවක් ලබා දෙන්න නම් කමක් නැහැ. නමුත් යම්කිසි තනතුරක් ලබා ගන්න උත්සාහ කරන එකට කමක් නැහැ. නමුත් එතන පූර්ණත්වයක් තියෙනවායි කියලා හිතීම වරදක් ඒකේ. එහෙම දෙයක් නැති නිසා. ඈ වෛද්‍යවරයෙක් වුණාම ඔක්කොම හරි කියලා හිතනවනේ, ඒක වැරදි. වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි එතන ඔක්කොම තියෙනවායි කියලා හිතන එක වැරදි. මුදල් තිබ්බහම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන එක වැරදි. සල්ලි තියෙන එක හොඳයි. සල්ලි වලට හැම දෙයක්ම කරන්න බෑ. ඒ නිසා සැනසෙල්ල කියා යමක් ඇතැයි සිතීම දුක්මරයි. ඒක දුකට හේතුවක්, දුකට කාරණයක්. සැනසෙල්ලක් නෑ කොහොමවත්. ධම්මං විනා නත්ති සුඛානත්. ධර්මයේ ඇරෙන්නට නම් සැනසෙල්ලක් කොහොමවත් හම්බ වෙන්නේ නෑ. මුලදී ඒක ලොකු අගයක් තිබ්බට පසු වෙන්න ඒක කිසිම වටිනකමක් නැතුව යනවා. ඒ තේරුම් ගත් කල ජීවිතයේ දුක දුරු වේ. එතන ඉඳලා යාට තියෙන නිම්කොම් නැති ආශාවල් ඇති වෙන්නේ නැතුව ප්‍රඥාවන්තව ගමන් කරන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි හැම විටම නැති දේ අගේ ඇති දේ නොවගේ මන්ද මිනිසාගේ සතුව ඇති ශක්තිය වැය කිරීමට ඇති කැමැත්ත. ලෝකෙ දිහා බැලුවහම හැමෝම තෘප්තිමත් නැත්තේයි. ඔව් හැමදාම තියෙන දේ අගේ නෑ. සමහර මිනිස්සු කකුල් දෙක නැතුව දුක් වෙන්නේ. සමහර මිනිස්සු කකුල් දෙකේ තියෙන අගේ බලන්නේ නැහැ. ඒ මනුස්සයා සෙරප්පු දෙකක් නැතුව දුක් වෙන්නේ. සෙරප්පු දෙකකුත් තියෙන මනුස්සයා මොටෝසයිකලයක් නැතුව දුක් වෙන්නේ. මොටෝසයිකලයක් තියෙන මනුස්සයා කාර් එකක් නැතුව දුක් වෙන්නේ. කාර් එකක් තියෙන මනුස්සයා ඊට වැඩි දේවල් දුක් වෙන්නේ. එහෙමත් නැත්නම් ලොකුවට තියෙන මනුස්සයා ගමහරලාට මිනිස්සුන්ට ගුවන් යානයක් ගන්න බැරි වීම ගැන වෙන්න පුළුවන් දුක් වෙන්නේ. ඉතින් හැම විටම නැති දේ තමයි යගේ. ඊළඟට ඒ ඔක්කොම දිනුන පමුණු වෙලා හොඳට මාලිගාවල් ගෙවල් දොරවල් හදාගෙන ඉර වුණාට පස්සේ ඒ මනුස්සයා ආයි ආස කරන්න පටන් ගන්නවා අර ගමේ වෙල්ලාය කයිමක පොඩි පැලක් හදාගෙන ජීවත් වෙන ජීවිතේට. අර ඔක්කොම පැත්තකට දාලා ඇවිල්ලා අර සම්බෝල හදාගෙන බත් කාලා ඒවා කරලා හරි ශෝක්නේ කියලා ඉන්න බලන්නත් වෙනවා. ඒ නිසා සැනසිල්ලේ කියලා හොයාගෙන මේ මිනිස්සු දිනුනේ කියලා දුවගෙන දුවගෙන ගියානේ. මේ කොහොමකත් මොකක්වත් හම් වෙන්නේ නැහැ. හැමදාම නැති දේ තමයි. අගේ ඒ නිසා අවසානයේ බුදුහාමුදුරන්ගේ වචනට එන්න වෙනවා. ධර්මයේ සැනසෙන්න හොයන්න එන්න වෙනවා. පස්වෙනි කාරණය තමයි ලෝකයේ කිසිම ආගමක් නැත. මිනිසා විසින් එම ඔව් නෑ අපි ඒ කාරණය කලින් තව එකක් තියෙනවා. ඒක අපි සිහිපත් කරමු. ලෝකයේ කිසිම අගයක් නැත. මිනිසා විසින් එම ලෝකයට අගයක් දියද? ලෝකයේ කිසිම අගයක් නැත. මිනිසා විසින් එම ලෝකයට අගයක් දී ඇත. දැන් මේ එක එක දේවල් මේ වටිනවයි කියලා හදාගන්න සම්මත කරගන්නේ කවුද? මිනිස්සුමයි, අපිමයි. හා අපිමයි. ඉතින් මේ අගේ වෙන දේවල් මොකද වෙන්නේ? අපි මිනිස්සු හැමතැනම පලඳ ගන්න බලනවා. ගජමුතු කියන එක සුලභ වුණා නම් එහෙම ඔච්චර මිලද නෑ. ඔච්චර මිල නෑ. මැණික් කියන එක සුලභ වුණා නම් එහෙම ඔච්චර මිලද? ඔච්චර මිල නෑ. ඉතින් ලෝකයේ කිසිම අගයක් තීරණයක් නෑ. අපි විසින්ම තමයි නොයෙකුත් අගේවල් ලබා දෙන්නේ. ඒ නිසා ඒ අගයට ලෝක සම්මතයට තමයි අපි දුවගෙන යන්න බලන්නේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගත්තනම් ලෝකෙ කිසිම දෙයක අගයක් නැහැ. මේ මිනිසුන් විසින් ලබා දුන්නු අගයක් සම්මතයක් තමයි මේ තියෙන්නේ කියලා තේරුම් ගත්තනම් අපිට ගොඩාක් සැනසෙල්ලක් උදා කරගන්න පුළුවන්. ඒ අවිද්‍යාවෙන් නිදහස් වෙලා ඊළඟ කාරණේ තමයි ගසකට පල ඇතත් බඩ පුරවාලිය නොහැකිය. නමුත් දෑතට බඩ පුරවාලිය හැකිය. මේ ලෝක විද්‍යාව ධර්මය මොනතරම් තිබුණත් ඒක අපි ළඟට එන්නේ පාත්‍ර වෙන්නේ ඉබේ ඉන්නේ. දැන් බුදුදහම තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවලට ඒක එහෙම ලැබෙනවද? ඉබේට හම්බ වෙන්නේ නැහැ. ඒක හරියට ගහක තියෙන පල වගේ. ක්‍රියාශීලී පුජ්‍යලයාට තමයි ගහේ පල තිබ්බට බඩ පුරව ගන්න පුළුවන්කම තියෙන ක්‍රියාශීලී පුජ්‍යලයාට බවනයි. ඒ නිසා ගහේ පල තියෙනවා, මේ ධර්මයේ පල තියෙනවා. අපි මිනිස්සු මේ පලෙන් නෙලා ගන්න නැති එක තමයි වැරද්ද. බඩ පුරව ගන්න තේමයි වැරද්ද. ඒ නිසා ඔබගේ උත්සාහයට තමයි වැදගත්කම දෙන්නේ එහෙම නැතුව ලෝකේ තියෙන දෙයට හරි විශ්වාසයට හරි නෙමෙයි උත්සාහයට. ඒකයි මම කිව්වේ දෑතට බඳ පුරවහලන්න පුළුවන් කිව්වේ ඒකයි. නේද? ක්‍රියාශීලී වීම තුළ ඔබට ඔබේ ජීවිතය ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන්. හත්වෙනි කාරණේ තමයි ධර්මයේ පිහිට විට ධර්මයේ දැනේ අධර්මයේ පෙනේ. අධර්මයේ පිහිට විට අධර්මයේ දැනේ ධර්මයේ පෙනේ. මේක අදහස් කරන්නේ මම ජීවිතේ තමන් කටින් කියන දේ නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ ජීවිතේට තමන්ට දැනෙන දේ මොකද්ද? දැනෙන දේ මොකද්ද? තමන්ගේ නුවණට පේන දේ නෙමෙයි දැනෙන දේ මොකද්ද? මොකද්ද? ධර්මයේ පිහිට විට දැනෙන්නේ මොනවද? සැබවින් ඔන්න ඔබ ධර්මයේ පිහිටියද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. තමන්ට ධාර්මික බවක් දැනෙන්න ඕන. සෞම්‍ය බව දැනෙන්න ඕන. ප්‍රීතිය දැනෙන්න ඕන. යහපතක් දැනෙන්න ඕන. සතුටක් දැනෙන්න ඕන. අන්න එතකොට ඔබ තේරුම් ගන්න දැන් මම ධර්මයේ පිහිටලා ඉන්න කෙනෙක්. එයාට දැනෙන දේ එකයි. එයාට අධර්මික කාරණා කියන්නේ මොනවද කියලා පේනවා. එයා ධර්මයේ තුල පිහිටලා ඉන්නවා. අධර්මීය තුල පිහිටි විට අධර්මයේ දැනේ. එයාට පෙනෙන කාරණා, එයා කියන කාරණා, ලියන කාරණා මොනවා වුණත් එයා අධර්මයේ පිහිටියොත් එයාට දැනෙන්නේ මොකද්ද? අධාර්මික බවක් එයාට දැනෙනවා. ඒ කියන්නේ අසංසම් බවක් දැනෙනවා, අසහනයක් දැනෙනවා. එතකොට මේ පෞපින් කියලම කියන්නේ ජීවමාන දෙයක්. සහනය සහ අසහනය. ඉතින් සහනශීලී මිනිසෙක් වෙන්නට ඕනේ. සහනශීලී ගුණයකින් සීල මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි මේ හත්වෙනි කාරණයෙන් පැහැදිලි කරන්නේ. අටවෙනි කාරණේ තමයි මගතොට දුම්රියේ බස්රියේ නිවසේ නිදන මිනිසුන් මැණික් ගලක් අතැතිව අතැති අන්ධයෝ වැනිය. මගතොට දුම්රියේ බස්රියේ නිවසේ නිදින මිනිසුන් මැණික් ගලක් අතැති අන්ධයෝ වැනිය. දවසක් මේ වැකිලිීමේ අදහසිනුත් එක්ක ළඟ පාත ස්ථානයකින් දුම්රියට ගොඩ වෙලා කෝච්චියට මම කෝච්චිය ගියා. මාත් එක්ක යන්න තවත් මාචාර්යවරයෙක් එනවා කියලා කිව්වා. නමුත් එතුමා වෙ නැහැ. නමුත් මම තනියෙන් හරි ඒ ගමනෙන් ගියා. එනකොට මම දැක්ක කෝච්චියේ ඉන්න සියලු දෙනාගේම මේ චරිත මොකද්ද කියලා ඔක්කොම බුදි නැවෙන රටක නම් අපිට දකින්න පුළුවන් පොත්පත් කියවනවා මොනවා හරි. එහෙමත් නැහැ. ඉතින් හැමෝම නේද? මේ ගොල්ලන්ගේ මට තේරුණා මේ ජීවිතේ මේ මේ පැය ගන්න මේ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ විනාශ කරනවා කියලා. ඒ ඇත්ත වශයෙන් මම ප්‍රයෝජනයක් ගත්තා. මම පොතක් ලියන කරුණක් ලිව්වනේ ඒ ටික කියන්නේ එනකම්. නේද පොතක් කළානේ නේද? ඒකෙන් මිනිස්සුන්ට දැනුවක් ලැබුණනේ. හාමුදුරන්ටත් මොනවා හරි ආදායමක් හම්බුණා. ඉතින් ප්‍රයෝජන ගොඩයි. මම නිකන් ඉඳලා නැහැ. නේද? I think ඒ වරසයා නිකන් ඉන්න. දැන් ඒ අනගම්හන් මොනවා හරි පොතක් කියවුවනම් ඒ මිනිස්සයාට අඩුම තරමේ ඩික්ෂනරියක්වත් කියවුවනම් ඒ මිනිස්සයාට භාෂා දැනුමක්වත් එනවනේ. ඉතින් මට හිතුණා මැණික් ගලක් වටින ජීවිතයක් තමන්ගේ ළඟ තියෙනවා. මම බුදේගෙන ඉන්නවා. ඒක අගය කරගන්න, ඒක උපමට්ටම් කරගන්න, ඒක පැලඳ ගන්න, ඒක ප්‍රයෝජනේ ගන්න දන්නේ නැහැ කියලා මට හිතුණා. ඒ නිසා ඒ වෙන්නේ අලස භාවයන් කියලා කියන්නේ අධ්‍යාත්මික වශයෙන් විශේෂයෙන් සමාන චරිත තියෙනවා. හරි කම්මැලි චරිත වගේ පිටින් තේන්නේ. ඒක හරියට අර සිංහයාගේ කම්මැලි කම වගේ. සිංහයාත් හරි කම්මැලි වගේනේ පිටින් බැලුවම පේන්නේ මුදුම කම්මැලි සතේ. ඒ වුණාට වැඩට බැස්සහම තමයි බලන්න ඕන. ඈ එයා ක්‍රියාශීලී වුණාම ගැලේ නැහැ කවුරුවත් එයත් එක්ක සටන් කරන්න. ඉතින් ඒ වගේ අයත් ඉන්නවා. සමහර අය හරි ක්‍රියාශීලී වගේ පේනවා. වගකීමක් බාරගත්තහම බැරි වෙනවා කරන්න. ඒක අටවෙනි කාරණය. නවවෙනි කාරණය තමයි මමත්වයේ අඩු නම් ඕනෑම ක්ලේශයක ඇති යගේ අඩුවේ. මමත්වයේ වැඩි නම් ඕනෑම ක්ලේශයක ඇති යගේ වැඩි වේ. මමත්වයේ වැඩි මිනිසුන් ඉන්නව නේද? මේ මිනිසුන් තරහ යනවත් වැඩි. සමහර මිනිසුන්ගේ වාහනවල මම යද්දි මමන්ට තේරෙනවා මේ මිනිස්සු සමහරලාට 10-15 දෙනෙකුට විතර බයිනවා පාරේ යන මිනිස්සු. ඒකට එයාගේ තියෙන උද්දච්චකම මාන්නේ. ඈ සමහර අය හිතනවා අපේ වාහනේ යනකොට මිනිස්සු කානුවට බහින්න ඕන කියලා. ඈ ඒක දවසක් මාත් එක්ක යන වාහනේම පිරිසක් කියනවා. දැන් අපි නම් පොඩි කාලේ හැමදෙරෝ අපි කානුවට වැහලා ඉඳ දුන්නේ වාහනවලට කියනවා. ඒ කියන්නේ යන මිනිස්සු කානුව බහින්න ඕන කියන්නේ. ඉතින් ඇයි ඒ? මමත්වයේ වැඩි. සමහර අය ඉන්නවා ඔච්චර ගියත් අනේ නේ කවුරු හරි හදිස්සි වුණොත් සද්ද නැතු වෙලියා යාට ඉඳ දුන්නා යාට හදිස්සියක් වෙන්නේ නැද්ද යාට ඉක්මන් ඉන්නේ කිව්වා. දොසක් බැනුමක් නැහැ. බොහොම ලස්සනට යනවා. ඒ නිසා මමත්වයේ අඩු නම් ඕනෑම ක්ලේශයක ඇති යගේ අඩුවේ. මමත්වයේ වැඩි නම් ඕනෑම ක්ලේශයක ඇති යගේ වැඩි වෙනවා කියලා කියනවා. බැඳීම් අතර වුණත් වැඩි බැඳීම් තියෙනවා මමත්වයේ වැඩි නම්. වෛරය වුණත් වැඩි වෛරයක් බවට පත් වෙනවා මමත්වයේ වැඩි නම්. ඒක පරිගැනීම් බවට තරම් පත් වෙනවා. ඒ නිසා මමත්වයේ අඩුවෙන් ඒගොල්ලන්ගේ තියෙන ක්ලේශයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. හැලීමේ ගැටීමේ දෙකේම මධ්‍යස්ථ ගුණයකට එනවා. ඒ කාරණේත් අපිට තේරෙනවා. අපි දසවෙනි කාරණේ හැටියට අද අපි තෝරගන්නවා ආගමිකයෙකු නොවනින් අසරණය, දාර්ශනිකයෙකු නොවනින් පොහොසත්ය. දසවෙනි කාරණේ අද දිනට අවසන් කාරණේ ආගමිකයෙකු නොවනින් අසරණය, දාර්ශනිකයෙකු නොවනින් පොහොසත්ය. මට කියන්න ලෝකේ වැඩි දාර්ශනිකයෙකුද ආගමිකයෙකුද කියලා කියන්නේ? ආගමිකයෝ ලෝකේ වැඩි. ආගමිකයෝ ලෝකේ වැඩි. මේ මිනිස්සු නොවනින් අසරණයි. මොකද ඒකට බැඳිලා ආසත්ත වෙලා ඒ කියන දේවල් පිළිපැදගෙන ඊට එහා දෙයක් හිතන්නේ, ඊට එහා දෙයක් විමසන්නේ, ඒ විදිහට ක්‍රියා කිරීම නිසා. දාර්ශනිකයෙකු නොවනින් පොහොසත්. ඔහුට එහෙම බැඳීම් නැහැ. දාර්ශනිකයෙකු කියලා කියන්නේ පරේෂකයෙකු. ඒ පරේෂකයාට පුළුවන් මේක මගේ ආගමේ තිබුණත් වැරදි මේක. දැන් මම මේ විවේචනයක් කරනකොට ඔබට පෙනිලා ඇති විශේෂයෙන් මා තුළින් වාදක්ව ගන්න නෙමෙයි කියන්නේ, උදාහරණයක් හැටියට ගන්න. මට විවේචනයක් තියෙන්නේ අඩුපාඩුකම් පේන්නේ අනිත් ආගමේ විතරක් නෙමෙයි. මට බුද්ධ ආගමේ තියෙන දේ මට අඩුපාඩුකම් පේනවා. ඒකට හේතුව ඇයි? මං අදහල වෙන්නේ ආගමික කොටසට නෙමෙයි, මම අයිති වෙන්නේ දාර්ශනික කොටසට. පොඩි කාලේ ඉඳලා මන් දන්නේ මන් ළඟ තිවිච්ච චරිතය. අපේ අම්මා තාත්තා අතින් හරි වැරදක් සිද්ධ වුණොත් එහෙම අපි කියනවා එතෙන්දී අම්මා වැරදි එහෙම කියප එක. වෙන අය බලන්නේ තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා අපි අපේ සිද්ධ වෙන ඕනම දෙයක් හරි හරි කියලා දකින්න. ඉතින් අපිට අපේ වැරද්දම තේරුම් ගන්න පුළුවන් නම් සමා වෙන්න කියන්න පුළුවන් නම් වැරද්ද හදා ගන්න පුළුවන් නම් ඒක ලොකු දාර්ශනික ගුණයක්. එතකොට තමන්ගේ ආගමේ කියලා තියෙනවයි කියන ඕනම දෙයක් සනාථ කරන්න තමයි අද ලෝකේ උත්සාහ කරන්නේ. මා පරම්පරාවය, මගේ පරම්පරාවෙන් ආ නිසා මේක හරි මෙහෙම කියලා තියෙනවා. අපි හරි දැන් මොනවා හරි කිව්වහම අපිට පෙන්වලා දෙන්න හදනවා, අර අතන කියලා තියෙනවා, මෙතන කියලා තියෙනවා, මෙහෙම කියලා තියෙනවා කියලා. ඉතින් බුද්ධි ගෝචරව බලන්නේ. ඒ කරන දේ හරිද වැරදිද, ඒකෙන් කුසලයක් අයිති වෙනවද අකුසලයක් අයිති වෙනවද, කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද කොච්චර ප්‍රයෝජනයක් නැද්ද දන්නේ. අර මිනිස්සු තොරන් ගහනවා වගේ තමයි. ඒ මිනිස්සු තරංග ඉස්සර නම් භක්තියෙන් ජාතක කතාවක් සමාජයට කියලා දෙන්න වැඩේ කළේ. දැන් කරන්නේ කොහොමද? දැන් මුදල් හම්බ කරන්න කරන්නේ. තුනක් ගහලා එකට එකක් හම්බ කර ගැනීම අදහසින් තමයි වැඩේ කරන්නේ. ඊළඟට ඒකේ නොයෙකුත් නොයෙකුත් විරුඳු රටාවල් කියමින් ඒව මිනිසුන්ට අහගෙන ඉන්නත් බැරි මට්ටමට ඒව කියමින් ඒ වැඩ පිළිවෙල කරනවා. ඉතින් ඒ ආගමික ස්වරූපය තුල වුණත් එහෙම ඉස්සර දන්සලක් දුන්නේ බොහොම සද්භාවයෙන් දාහනයක් හැටියට. අද ඒක විනෝදයක් හැටියට කරනවා. ඒකේ කිසිම පරමාර්ථයක් නැහැ. ඒ කලබීල නැතන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ ලෝකයේ ආගමික දේවල් කියන දේවල් කරපින්න ගත්ත මිනිස්සු දාර්ශනික නැතුව ක්‍රියා කිරීමේදී අවඩදායි තත්ත්වල් සිද්ධ වෙන. සමහර අය අපේ ආගමේ සත්තු මරන්න කියලා තියෙනවා කියලා මරාගෙන මරාගෙන යනවා. අනිත් ආගමේ කෙනෙක් මැරුවට පව් නැහැ කිව්වා මිනිස්සු මරලා දානවා. දැන් බුද්ධ ආගමේ විතරයි ඒව නැත්තේ. බුද්ධ ආගම ඕනෝට වැඩිය සංවර වෙලා කොච්චර සංවර වෙලාද කියනවනම් බුද්ධ ආගමට අවාසි වෙන විදිහට බුද්ධ ආගමේන එකුත් විදිහේ පනවා ගැනීම කරලා තියෙනවා. අඩුමතරම කන්න ටිකක් කන්න දෙන්නේ. ඒ මට්ටමක පනවා ගැනීම කරලා තියෙනවා. අදින්න තහනම් සුවඳ විලවුන් ටිකක් ගහන්න තහනම් හරි පස වෙලා තියෙනවා මේ තියෙනවා. ඒ නිසා වෙන ආගම් වල ඕනෝටත් වැඩි තස්ත ආක්‍රියාකාරකම් වලට පවා යොමු කරලා තියෙනවා තමන්ගේ ආගමික වාසිය තක. ඒ නිසා ආගමිකයෙකු නොවනින් අසරණය ධාර්ෂණයකයෙකු නොවනින් පොහොසත්ය කියලා සඳහන් කරනවා. ඒ නිසා ධාර්ෂණිකයෙකු නිමක් නැතුව එයාට ගවේෂණය කරන්න පුළුවන් හැමදාම නුවණින් දිනු වෙන්න පුළුවන්. ආගමිකයෙකුට හිම වෙන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ බෝධින් වහන්සේ වටේ ගිහිල්ලා නවග්‍රහයන්ට පින් අනුමෝදන් කරලා එන පිරිසක් බවට පත් වෙනවා. දැන් බෝධි පූජාව හොඳයි. මම අර කිව්වේ නවග්‍රහයන්ට පින් දෙන අය ඉන්නේ. අර කළු ගල් ගෙඩිය වලට පුළුවන් ද පින් අනුමෝදන් වෙන්නේ? ඈ අර ගහලෝක කියන්නේ මම කළු ගල් ගෙඩිය ටිකන්නේ නේද? මහා පොලොවක් නේ. ඉතින් ඕකට පින් අනුමෝදන් වෙන්න බෑ. තමන්ගේ එතන භාවනාත්මකව හිත පහදවාගෙන බුදු ගුණ වඩලා දහම් ගුණ වඩලා සංඝ ගුණ වඩලා හිත සංසුන් කරගන්න ඕන. අර හිත අසංසුන් වෙන මේ ග්‍රහ යෝගයක් තියෙනවා නම් එහෙම නැතුව කරන්න පුළුවන් කමක් නැහැ. ඉන් අනුමෝදන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ගැටේ ඉන්න තමයි මහාමතුරු පින් දෙන්නේ. නවග්‍රහ මණ්ඩලයට මටත් එක පාරක් ආවා නවග්‍රහ මණ්ඩලයට පින් අනුමෝදන් කරන්න. මම ගෝ මේ අජීව වස්තුන්ට පින් අනුමෝදන් කරන්න බෑ කියලා කියනවා. හොඳයි, එහෙමනම් අපි ආගමිකයෙකු නොවි දාර්ශනිකයෙකු විය යුතු වෙනවා. ඔව්, ඇත්තෙන්ම කියතොත් එතන සිදු කරන්න තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණයම තමයි. ශ්‍රවණයයි, ශ්‍රවණය කියලා කිව්වහම ඒක ශ්‍රවණයට අනුබද්ධ ක්‍රියාකාරකම් ටික තමයි අනිත් ටික. මොකද්ද? හොඳින් ශ්‍රවණය කිරීම, කරුණු හොඳින් වටහා ගැනීම, ඒ කරුණු සම්පින්නණය කරලා ඒ කරුණ වල අර්ථය ලබා ගැනීම, ඒ අර්ථත් නැවත ඒ පිළිතුරු නැවත විදර්ශනා කිරීම, නැවත නැවතත් විදර්ශනා කිරීම, විමසා බැලීම, ඒ හැම කාරණයක්ම මේ කියපු ධර්ම වලට විරුද්ධ නැද්ද කියලා නිතරම ගලපා බැලීම. ඒකට කියන්නේ විනය ධර්මය ගලපනවා කියලා. ගලපලා බලන හරියටම මේ ධර්මයේ කියවෙන ගුණයම තමා තුළ පහළ කර ගැනීම සඳහා ධර්ම පිළිබඳව සිතීමත් ධර්ම ශ්‍රවණය කිරීම කියන කාරණය තමයි මෙතෙන්ද තියෙන්නේ. අර ශ්‍රවණය කිව්වහම හුදෙක් අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි, ඇත්තෙන්ම අහගෙන ඉද්දී ඔබ විසින් කරන්න ගියාම ඔබ පැටලෙනවා ඉබේටම. නමුත් ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට කරන්න බැරි දෙයක් දේශකයා වහන්සේ තුල විසින් ඔබ තුල ජීව ඇති කරවනවා. අර කිරිමේ දෙන්න වෙන කිරි හට්ටියකින් අරගෙන කිරි ටිකක් දාන්න ඕනනේ මුහුන් වෙන්න. ඒ වගේ ඔබේ ළඟත් තියෙන මේ වැඩේ හරියන්න ආයුධයක් නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර භව දකින්න ඔබ ළඟ ඇහැක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ දේශකයාගෙන් ලැබෙන ඒ උපකාරයෙන් තමයි ඔබේ ජීවිතේ හරියන්නේ. ඒ නිසා හොඳම දේ තමයි අහන්න. පුළුවන් තරම් අහන්න. ඒ ඇසීම තුළදී ඔබ කොච්චර උත්සාහ කළත් ඔබට ජනිත කරගන්න බැරි දෙයක් මේ දේශනා අනුසාරයෙන් ඔබ තුල ජනිත වෙනවා. ඒ තමයි ලෝකෝත්තර කුසලය. ඒකයි කියන්නේ. ඔබ මොන අරමුණක් අරගෙන මොන විදියෙ වැඩ දාලා බැලුවත් අහුවෙන්නේ නැහැ නිවන. මොකද නිවන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආකල්පයක්, සංකල්පයක්, දෘෂ්ටියක් නොවන නිසා. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණං අති දුර්ලභං, තාම දුර්ලභ කාරණයක් මේක. අනිවාර්යෙන් සද්ධර්ම ශ්‍රවණයම ඕන. කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඒකට. ඉතින් කට්ටිය හිතන්න පුළුවන් මොනවා හරි කතා ටිකක්, ප්‍රවෘත්ති ටිකක්, මොනවා හරි බණ ඇහුවාම හරි කියලා නෑ. පැහැදිලිවම ලෝකෝත්තර සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුගේ වචන ටිකට විතරයි සද්ධර්මය කියලා කියන්නේ. අනිත් සීල දෙනාගේම බණ වලට කියන්නේ ප්‍රවෘත්ති විකාශ කියලා. ඒවා අහන්න. ඒවා ලෞකික ජීවිතේට ගොඩාක් උපකාරක දේවල් තියෙනවා. ඊළඟට ලෝකෝත්තර අවබෝධයක් ඇතිව දේශනා කරන ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා තියෙනවා. ඒව හොඳයි. අපි මෙතෙන්දි කතා කරන්න විශේෂයෙන් ජීවිතේ හදාගන්න අනිකුත් දේවල් නෙමෙයි. මනස මේ සසර දුකෙන් නිදහස් කරවන. සතර අපායෙන් නිදහස් කරවන. ඒකට වෙනතන. ඒ නිසා අකාලිකයි හරි මෙහෙන් කියලා හිතාගෙන ඉන්න එපා. සද්ධර්ම ශ්‍රවණය කරන්න. සද්ධර්ම ශ්‍රවණය කරන්න. ඒ එකම ගැඹුරු නුවණින් ඒ කරුණ වල අර්ථ විනිවිද යන්න. විනිවිද යන්න. අර පේශකාරී දියණියගෙන් අහනවා කොහේ ඉඳලාද එන්නේ? සාමාන්‍ය දන්නේ. කොහටද යන්නේ? දන්නේ. ඔය වගේ බණක් අදනිකවත් අපි කිව්වොත් එහෙම අන්න පිස්සු බණක් කියනවා කොහෙද කියලා කියන්නේ. අර මන අර කෙල්ලට පිස්සු වැටලා කියලා කියයි නේ. දන්නේ නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. මේක අපි ආරූඪ කරලා තිබ්බත් මේ සසර කොහේ ඉඳලා එනවද කියලා දන්නේ නැති නිසායි, මලාට පස්සේ කොහාටද යන්නේ කියලා දන්නේ නැති නිසායි කියලා ඒක තමයි අර ලෞකික ඇහෙන් පරමාර්ථ දේවල් නිර්වචන කරන්න ගියාට පස්සේ ඇති වෙච්ච දේ. නමුත් ලෞතර බුදුහාමුදුරුවෝ මේ දියණියයි තමයි මේක හරියටම දන්නේ. මොකද්ද මේ කතාව කියලා බලන්න. ඒ දියණියගේ ළඟ මමංකාරයේ නැති බව හොඳටම පේනවා. කොහේ ඉඳලා දෙන්නේ කියලා හවොත් මේ අහන්නේ කවුරුද දන්නේ තමයි. ගෙදර ඉඳලා එන්නේ කියලා කිව්වොත් මට මමංකාරය අහුවෙනවා. බුදුහාමුදුරන්ට පෙන්වන්න උවමනා වුණා මම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා. එතකොට මොකද කරන්නේ? ලස්සන්ට එයා කියනවා. ඒ වගේම අනිත් අයට අහගෙන ඉන්න අයටත් මේ සද්ධර්මයේ වටිනාකම තේරුම් කරලා දෙන්න ඕමනා වුණා. කිව්වා දන්නේ නැහැ ස්වාමී. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. ඒ කිසිම වචනයක එළඹ ගන්න බැහැ. දන්නේ නැහැ කියන වචනේ එළඹ ගන්නත් බැහැ. දැන් මෙයා මේව ගැන දන්නවා කියන වචනේ එළඹ ගන්න බැ. එතකොට වචන උපාදානය කරන්න බෑ. වචන උපාදානය කරන්නේ නැහැ කියලා කියන්නේ මෙයා ඒකාන්ත වශයෙන්ම මමත්වයේ උපාදානය කරලා නැහැ. එයා දන්නේ නැහැ කියන එක එල්ලිලත් නැහැ. දන්නවා කියලා එල්ලිලත් නැහැ. කොහේ ඉඳලා එනවද කියලා එල්ලිලත් නැහැ. කොහාට යනවද කියලා එල්ලිලත් නැහැ. තේරුණාද? අර පරණ කතාවේ කතාවක් හැටියට ඒක මතක තියාගන්න. මේ කතාව ඒක මම වැරදි කියන්නේ ඒ කතාවත් එක කතාවක්. ඒකෙන් එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔය ඉඳලාවිද කියලා දන්නේ නැහැ. ඔහාට යන මැරල දන්නේ නැහැ. ඒක කතාවක්. මේක සත්‍ය අවබෝධ වීම සඳහා උපකාරක වෙන දෙයක්. ඒක එහෙම මතක තියාගන්න. ඒක නැහැ කියන්න එපා. ඒක තියෙනවා. ඒක එහෙමයි. මේක එහෙමයි. ඒ හරියටම මේ වචන ටිකට ශ්‍රවණය කළා නම් එයාගේ බුද්ධිය මේ මොහොතේම අශේෂ විරාග නිරෝධ දර්ශනයට පාත්‍ර වන්න පුළුවන්. දෘෂ්ටි වලින් තොර වෙනවා මේ හරියට ශ්‍රවණය කළොත් ඒ වචන ටික. දියණිය කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නැහැ ස්වාමීනි. කොහාටද යන්නේ? දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. ඔය ටික කියන්න නිකන් ගෙදර ඉන්න ගම කියවන්න. කොහේ ඉඳලාද එන්නේ දියණිය? දන්නේ නැහැ ස්වාමීනි. කොහාටද යන්නේ දියණිය? දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. ඔහොම ගියේ කියලා ඉන්න හදිස්සියේ හරියෙන් ගෙදර ඉන්න කට්ටිය කුඩ දාලා අංගොඩ ඉස්පිරිදාලට අරන් ගියොත් මම කවල්ල ගැද්ද. හෑ මොකද මේ පිස්සු ලෝකයේ නිකන් හරි අමුතු මන ඒ පිස්සුන්ගේ පිස්සන්ගේ මානසික මට්ටම නොගැලපෙන කෙනෙක් ආවොත් එහෙම පිස්සු ටික කියන්නේ එයාලට පිස්සු කියලා. නෑ පිස්සන් කොට ඇතුලේ ඉන්න මිනිස්සු කියන්නේ තර එළින්න කට්ටියට පිස්සු කියලානේ. ඒකේ වැඩ කරන අයට පිස්සු කියලානේ. ඒ වගේ මේ පිස්ස ක්‍රිස්සන් කොටුවේ ඉන්න ලෝකයේ ඉන්න අපි මේ සත්‍යයට පිවිසීම තුළදී ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලන් හා සමාන නොවන නිසා ඒක වරදක් කියලා. මේ කපුටාගේ සිරිත. මේ සමහර මිනිස්සුන්ට දුස් කියන්නේ කොහොමද කියන්නේ? අනේ මිනිස්සයා මස් මාළු කන්නේත් නැහැ, කඩියක් ගහන්නේත් නැහැ, කිසි වැඩක් නැති ජීවිතයක් කියලා බනිනවා. මට එහෙම මිනිස්සෙක් ඇහුණා. මං කෝ දැන් ඔබේ බැන්නේ හොඳ මිනිස්සෙකුටනේ. නෑ හම්ද හරි ලෝභ මිනිස්සයයි මිනිස්සයා මස් මාළු කන්නේත් නැහැ, අඩියක් ගහන්නේවත් නැහැ, මුකුත් නැහැලු. මම ඔච්චර හොඳ මිනිස්සෙද මිනිස්සයා. නෑ නෑ ඉඳලා හිටලවත් කන්නේ බොන්නේ නෑනේ. මගු ඉතින් ඉඳලා හිටලවත් බොන්නේ නැති එක ඔච්චර හොඳද? මේ හොඳ මිනිස්සෙකුට බලන්නේ නරක මිනිස්සෙක්. අර මිනිස්සේ නරකයි කියලා. ඉතින් මේ එහෙම ලෝකයක් තියෙනවා. ඒ නිසා අපි මේ අධාර්මික අයගෙන් කොන් වුණාට කමන්නේ නැහැ. අසත්පුරුෂයන්ගෙන් කොන් වුණාට කමන්නේ නැහැ. අපි කොන් නොවිය යුත්තේ සත්පුරුෂයන්ගෙන්. අපි ඒ නිසා හැමෝගෙම හිත් දිනා ගන්න කියලා අපි ගිහිල්ලා මොකද කරන්නේ? හැමෝටම උමනා විදියට මගුල් ගෙවල් කරන්න ගිහිල්ලා, මල ගෙවල් කරන්න ගිහිල්ලා, මල ගෙවල් මගුල් ගෙවල් බවට පත් වෙනවා, මගුල් ගෙවල් මල ගෙවල් බවට පත් වෙනවා. ඒකට ඒක හේතුවක් තමයි. ඒ සංස්කෘතික පොතක්වත් නැහැනේ සිංහල මහ ලොකු බෞද්ධයට. නේ? සංස්කෘතික පොතක්වත් පිළිවෙත් එක අඩංගු කරලා නැහැ. එම් සත්‍යන්තේ ඉතින් අපේ පින්නතුන්ට මේ කරුණු කාරණා වටහාගෙන තේරුම් අරගෙන මහවහාම මේ ආත්ම භාවයේදී මේ අදාද හැමතිස්සෙම ලබන සතිය මම මේක තේරුම් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නැත්නම් අර හුලං ගහනවා වගේ මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා ආය යනවා, ආය ලැබෙන සතිය වෙනකොට හුලම් බහැලා කියන මානසික සැනසෙල්ල නැති වෙලා මට ওই කතාවම තමයි මටත් ඒ කාලේ තේරුනේ. මමත් හරියට මේ ටයර් එකේ හුලම් බලනවා වගේ වැඩක් නේද මේ කරන්නේ හැමදාම. ආය බහිනකොට ගිහිල්ලා මනස පොඩ්ඩක් හදාගෙන එනවා කියා කල්පනා කරා. නම් කියන්න පුළුවන් ද මේ කාගේවත් මලගම මිය යන දවස් අහවල් දවසේ කියලා කියන්න බැන්නේ. සාමාන්‍යයෙන් මම ප්‍රාර්ථනා වල භාවනා වැඩසටහන් තිබ්බා. ඒ වැඩසටහන් වලට ඇත්තෙම අවුරුද්දක් විතර ඒ වැඩසටහන ඉවර වෙනකොට ඒ වැඩසටහනෙන් දෙන්නේ 3 දෙනෙක් විතර නැතිලා. ඒකට එක හේතුවක් තමයි වයසක අය එන හින්දා. ගොඩාක් වයසක අය ආපු නිසා. මේ සතිය දගෙන මුණ ලබන සතියේදී නේ. එහෙම දේවල් තිබ්බා. ඒ නිසා එවැනි කරුණු කාරණා හිතට කියලා දෙන්න කියලා දීලා සිත උනන්දු කරවන්න. හැම තිස්සෙම මේ සියලු සම්බාධක දෘෂ්ටි වලින් ගැලවෙන්න ඕන. ඒ කියන්නේ ක්‍රියා භෞතික දේවල් වලින් ගැලවෙන්න කියන එක නෙමෙයි. ඔබට අන්නාසි කෑල්ලක් කකා අන්නාසි කෑල්ලට තියෙන ආසාව දුරු කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔබේ මුදල් බැංකු පොතේ ඕන තරම් තියෙද්දී ඔබට ඒකේ තියෙන ආසාව නැති කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඉඩකනම් ඔබේ ළමට තියෙද්දී ඔබට ආසාව නැති කරන්න පුළුවන්. ආසාව යනු ලියකියවිල්ලක් නොවේ. මිල මුදල් ටිකක් බාහන්න ටිකක් නොවේ. එහෙම ප්‍රශ්නයක් කියලා හිතනවා නම් මට ගණන්ලා දෙන්න ඕන. එහෙම ප්‍රශ්නයක්ම කියලා හිතනවා නම් කාණා නේද? ඔය එහෙම අතාරිනවට වැඩිය හොඳයි නේ, ප්‍රයෝජනවත් විදියට අතාරින්නේ මේවා. නේද? ඒ නිසා ඒවා ගැටලු නෙමෙයි. ඒවා ප්‍රශ්න නෙමෙයි. නිසා කවුරු කිව්වත් ඒවා ගැටලුයි කියලා එහෙම දේවල් නෙමෙයි. හැබැයි ඒවයින් සමහර අය ඉදිමෙනවා. ඒක තමයි වරද. සමහර අය ස්වභාවයෙන්ම දුකටපත් වෙලා දුක හඳුනගත්තා. සමහර අය සැප සම්පත් තීද්දී දුක හඳුනගත්තා. උපතිස්ස කෝලිත වගේ අයට කිසි කරදරයක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට බොහෝ සම්පත් තිබ්බා. සරියුත් හාමුදුරුවන්ට මොගලන් හාමුදුරුව දෙන්නට නේද? මහා බ්‍රාහ්මණ පවුල්වල පුත්‍රය දෙන්නේ. නමුත් ඒගොල්ල ප්‍රඥාවෙන්ම අලගිරලා මේ දේ හොයාගෙන ගියා. පටාචාරාව වගේ අය හැංගීම් බර ආදරය වෙනුවෙන් රාජකුමාරිකාව වංශ පරම්පරාවේ ලොකු කුමාරිකාව අර නිකන් හිටපු මිනිස්සෙක් එක්ක රියදුරෙක් එක්ක පැනලා ගියා. පැනලා ගිහින් අවසානයේ ස්වභාවයෙන් දුකට ලක් වුණා. එතෙන්දි දුක හඳුන ගත්තාට එල්ලෙන්න තැනක් නැතුවම ගියා. එතෙන්දි ඒ දුක අවබෝධ කරගත්තා. ඉතින් සමහර අයට ස්වභාව ධර්මය නිසාම දුක අවබෝධ වෙනවා. සමහර අයට ප්‍රඥාව මුල් කරගෙන අවබෝධ වෙනවා. විශේෂයෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රඥාව මුදුන්පත් වෙලා ධර්ම අවබෝධය කරනවා. වැඩිපුර අහන්න ශ්‍රවණය කරන්න, ඒක තමයි තියෙන එකම කාරණය. නිතරම අකාලික ගුණයන් පිළිබඳ විශේෂ කරුණු පිළිබඳ නැවත නැවත විමසන්න, නැවත නැවත විදර්ශනා කරන්න. ඒ තුලින් ඔබට මේ සත්‍ය අවබෝධ වෙන්න පුළුවන්. ඒක හැබැයි මතක තියාගන්න, ඒක අරමුණක් හැටියට ගන්න බෑ. අනාරම්භන මේතක්. මේක අරමුණක් වශයෙන් ගන්න පුළුවන් කමක් නැත කියන එක තමයි කියන්නේ. අනාරම්භන කියලා කියන්නේ අරමුණක් නොවේ. ඒ නිසා අරමුණක් හැටියට, සංකල්පයක් හැටියට, කරුණක් හැටියට අහරමනේද මෙහෙම නේද මෙහෙම නේද කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ සොයාගෙන යනකොට ඔබ තුලින් සිටින මමත්වයේ සම්පූර්ණයෙන් ඔබ තුලින්, ඔබ ශරීරයෙන්, ඔබ ජීවිතෙන් බැහැර වෙලා ගිහිල්ලා ඔබේ අධ්‍යාත්මය සම්පූර්ණ ශූන්‍යාගාරයක් බවට පත් වෙනවා. චේතෝ විමුක්ති. ඔය චේතනා කර්ම නැහැ. සිතුවිලි තිබුණට චේතනා කර්ම නැති, කර්ම බවට පත් වෙන්නේ නැති, කර්මපත බවට පත් වෙන්නේ නැති, ප්‍රශ්න ගැටලු උදා වෙන්නේ නැති, ඒ ගැටලු ඕනම දෙයකට විසඳුම හරි වැරද්ද පෙනෙන, කාගේවත් අනසකක් උමනා නැති, ධර්මයෙන් ආරක්ෂා වෙන, ධර්මය තුල පිහිටි, සතර අපායට නොයන, ඒක තමන්ටම දකින්න පුළුවන් සතර අපායට තමයි යන්නේ නැහැ කියලා. මොකද තමන්ගේ සිත දැඩි අන්තගාමී වීම නිසා තමයි සතර අපායට යන්නේ. වැඩි මාන්න උද්දච්ච අවිද්‍යාවන් වලින් කිපෙන තැන තමයි සතර අපායට යන්නේ. එහෙම නැතුව සතර අපායට යන විදිය නැහැ. ඒ නිසා දැඩිව ගන්න තැන ඉන්නවනම් මොනම තත්ත්වයක් ලැබුණත් සැනසීමක් නැහැ. ඔය ලෝක මහා විප්ලවකාරය මුළු රටවල් ලෝක ඔක්කොම අල්ලගත්තා. සැනසීමෙන් හිටියේද? වඩා දුකෙන් හිටියේ. සමහර අය වුන් මියගියේ ඔවුන්ටම ඔවුන්ගේ අතින් මවුන් වෙඩි තියාගත්තා. අසහනේ උපරිමය. දැන් තේරෙනවා නේද? ඔබ මේ යන ගමන රජකමට එහා ගියපු ගමන. ඒ නිසා මේ සද්ධර්මයේ තේරුම් ගත්තොත් මට එයා ලොකුයි මේ රටේ ඉන්න රජතුමාට වඩා. මම එයාව පිළිගන්නවා මේ රටේ ඉන්න පුහුදුන් රජට වඩා අවබෝධාත්මක කෙනා. මට එයාව ලොකුයි, ලෝකේ ලොකුම රජෙක් ඉන්නවා නම්, මහරජිනේ ඉන්නවා නම් මහරජිනට වඩා මට ලොකුයි. ඔබහා මහට වඩා මට ලොකුයි. ඒකට හේතුව මමත් එයාට වඩා ලොකු නිසා. මේ සත්‍ය, මේ පරම සත්‍ය, මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඒ වගේම අපේ ජීවිතවලටත් මේක දැනෙන දෙයක්. දැන් ගියයි ඔන්න හම්බ කරන් කන්න කියලා. දෙයියනේ කාල නැති මිනිස්සු වගේ හැම දෙයකම කියනවා හම්බ කරන් කන්න හදන්නේ. ඒක බණ පොතක් ගහලා දුන්නත් කියන්නේ මොන ධර්මයේ විකුණම් කරන මේ මිනිසුන්ට ඉස්සෙල්ලම කන්න දෙන්න ඕන. ඊට පස්සේ මිනිස්සු ඕවට කියන්නේ ඔය කාල නැති මිනිස්සු කියන කතා. ඒ නිසා මේ නරමයේ ගොඩනගා ගන්න ජීවිතේ සැනසෙල්ල එතනයි. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.